2016 වසරේ 3 මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන. තමන්ගේ සිත පරීක්ෂා කරගන්න තමන්ව තේරුම් ගන්න එන මොහොතක්. ධාරණයක් හැටියට කිව්වොත් වෛද්‍යවරයෙක් හමු වෙන්න යනවා වගේ වැඩක්. වෛද්‍යවරයෙක් හමු වෙන්න අපි යන්නේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න නෙමෙයි. වෛද්‍යවරයෙක් හමු වෙන්න යන්නේ මොකටද? තමන්ගේ ලෙඩේ පරීක්ෂා කරනවා ගන්න. හැබැයි කෙනෙකුට විය හැකිනම් වෛද්‍යවරයෙක් බොහොම හොඳයි. නමුත් මෙතන ලෙඩක් හැදිච්ච වෙලාවේ අපි ඉස්සල්ලාම කරන්නේ අපේ ලෙඩේ සනීප කරගන්න වෛද්‍යවරයා හොන ගැහෙන. අපිට ලෙඩක් තියෙනවද? මානසික ලෙඩක් තියෙනවද අපිට? කල්පනා කරලා බලන්න ඕන. කොහොමද මේ ලෙඩේ හඳුනගන්නේ? තමන්ගේ අධ්‍යාත්මය තුළ කුණු රොඩු ගැවසීගත් කුණු කන්දක් වගේ ගඳ ගන්න ස්වභාවයක් දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාත්මක පීඩාකාරී ස්වභාවයක් දැනෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලෝභ, ද්වේෂ, මෝහ, මාන, උද්ධච්ච, කම්මලෙන් පිරුණු ඔය අනේක විද තියෙන කෙලෙස් නේද? 1500ක් විතර තියෙනවා කියන්න පුළුවන්. කොච්චර තියෙනවද? තව තියෙනවා කෙලෙස්. ඉතින් අප්‍රමාණයි. මිනිස්සුෙකුට මෙච්චරයි කෙලෙස් හැදෙන්නේ කියලා සීමාවක් දක්වන්න බෑ. එක එක කෙලෙස් වල තියෙන එක එක ස්වභාවය. ඒ මොන ක්ලේශයකින් මොන ස්වභාවයක් ඇති වුණා, ඒ හැම ක්ලේශ ධර්මයකම තියෙන එකම එක ලක්ෂණයක්. මොකද්ද ඒ ලක්ෂණය? මේ මනස උපාදානය කරවන ස්වභාවය, වේදනාවට පත් කරවන ස්වභාවය. බලන්න ඔබේ මනස ඇතුලේ කළු ගල් ගෙඩියක් වගේ, ලොකු මල්ලක් වගේ යමක් එල්ලිලා තියෙනවද බලන්න. ගොඩක් අයට තේරෙනවා ඒක. මගේ ඇතුලේ තාම මේ මනස ඇතුලේ මේ ගෙඩියක් වගේ, මල්ලක් වගේ එකක් එහෙ මෙහෙ බරට තියෙනවා. මොනෝද මේ මල්ලේ තියෙන්නේ? අන්න දෘෂ්ටි සංකල්ප ටික තියෙන තැන. එහෙමනම් මේ මල්ලට තට්ටු කරලා බලන්න ඕන, විවර කරලා බලන්න ඕන. මේ මල්ලේ මම මොනවද තියාගෙන ඉන්නේ? දැන් මේක අහගෙන ඉන්න එපා. වැඩේ කරන්න දැන්. මල්ල ඇතුලේ මොනවද මම තියන් ඉන්නේ? මම මේ හිත නිදහස් කරගන්න නම් මේ මල්ලේ තියෙන ඔක්කොම එළියෙන් තියන්න ඕන. කිසිසේත් බය වෙන්න එපා. හිතෙන් අත්හැරියට භෞතික දෙයින් අත්හැරෙන්නේ නැහැ. වාහනයක් හිතෙන් අත්හැරියට භෞතිකව අත්හැරෙන්නේ නැහැ. ඉඩම අත්හැරියට හිතෙන් භෞතිකව අත්හැරෙන්නේ නැහැ. දුවාදරුව අත්හැරියට හිතෙන් ඒ උපාදානස්කන්ධෙන් භෞතිකව යුතුකම සහ වගකීම සහ බැඳීම අත්හැරෙන්නේ නැහැ. කිසි දෙයක් ඔබට අහිමි වෙන්නේ නැහැ. අර උපාදානය කියන අවිද්‍යා සහගත ලෝභ, ద్వේෂ, මෝහ බැඳීම, වෛරයෙන්, ක්‍රෝධයෙන් හා අනිත් පැත්තේ ප්‍රේමය දයාව කියන ඒවා මිශ්‍ර කරගෙන හිතාගෙන ඉන්නවා ඒ බැඳීමට. ඒක යහපත් තත්ත්වාකාරයේ බැඳීමක් නෙමෙයි, බැඳීමක් තියෙනවා කියන දේ ඇහුවේ නැති වුණොත් වෛරයක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙමත් එහෙම බැඳීම් තියෙන්නේ. ඒ නිසා ඒව සාධාරණ බැඳීම් නෙමෙයි. මං දවසක් ඔය ස්වාමි පුරුෂයෙක්ගෙන් අහුවා, ඔයාගේ නෝන වෙන කෙනෙක් එක්ක යාළු වෙලා ඉඳලා වුණොත් මොකද කරන්නේ කියලා. මිනිහ කියනවා මම මරනවා කිව්වා. කවුද මොකද බිරිඳ බිරිඳ. මං හිතුවා දැන් මේ බිරිඳ නිදාගන්නේ මේ යකෙක් එක්කනේ කියලා. ඉතින් මේ මිනිස්සු පෞල් කොහොම කරනවද, කොහොම දයාවක් පෙන්නනවද කියලා මට හිතාගන්නවත් බෑ කියලා මම කල්පනා කළා. ඒ නිසා සමහර අය දරුවන්ටත් එහෙමයි. කියන දේ ඇහුවේ නැති වුණොත් මොකද්ද කරන්න කියලා හොත් දෙන්නේ සත පහක්. ලියන්නේ එක ඊටම කියලා හිතනවා. මොකද්ද මේ බැඳීමේ තේරුව මට කියන්නේ? ඒවට බැඳීම් කියලාද කියන්නේ? ඒවට සෙනෙහස කියලාද කියන්නේ? ඒවට දයාව අනුකම්පාව කියලාද කියන්නේ? ඒවට මිනිස්කම කියලා කියන්න පුළුවන්ද? බෑ, එහෙම කියන්න බෑ. ඒකට ඒ වයින් තොරව අපිට හැකියාවක් තියෙන්න ඕන දයාව අනුකම්පාව මෛත්‍රිය ප්‍රේමය දක්වන්න. වෛරයෙන් තොර, ඒ වෛරයෙන් තොර දයාව තියෙන්න පින්නතුනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය තුළ පමණයි. බුදුහාමුදුරන්ගේ සැබෑ චේතෝ විමුක්තික මෛත්‍රිය තුළ පමණයි. චේතනා සහගතව ඇති කරගන්න මෛත්‍රිය නෙමෙයි. චේතෝ විමුක්තික මෛත්‍රිය. මල්ලෙන් හැමදාම මොනවා හරි අඩු කරගන්න, හිස් කරගන්න, සම්පූර්ණයෙන්ම හිස් කරන්න. හිත නැමැති මල්ල කොහොමද හම්ඳුනේ මල්ල යමක් තියෙනවා කියලා දැනගන්නේ? හරියට අර දොස්තර කෙනෙක් කැක්කුමක් තියෙනක මොනවා හරි කිව්වම එයා ඇඟිල්ලෙන් ඇනලා බලනවා. ඊට පස්සේ කියනවා මෙතන රිදෙනවා කියලා. ආ, රිදෙන තැන තමයි ප්‍රශ්නේ. සාමාන්‍ය රිදෙන්නේ නැහැ නේ එහෙමනේ. විශේෂයෙන් රිදෙනවා නම් එතන මොනවා හරි යට ප්‍රශ්නයක් තියෙනවා. ගෙඩියක් හරි බිබිලක් හරි තුවාලයක් හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ ඔබේ රිදුම් කන තැන තමයි ඔබේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒව ලිහිල් කරන අත්හරින්න දෙයක් නැහැ. අල්ලා ගැනීම වේගය අඩු කරන්න. තදින් අල්ලගෙන තියෙන ස්වභාවය බුරුල් කරන්න පමණයි තියෙන්නේ. අත්හරින්න දෙයක් නැහැ. අල්ලා නොගැනීමම තමයි අත්හැරීම කියන්නේ. එහෙම නැතුව අත්හැරීම කියා ක්‍රියාවලියක් නැත. හොඳට ඒක තේරුම් ගන්න ක්‍රියාත්මක කරන්න. අතහැරීම කියා ක්‍රියාවලියක් නැත. අල්ලා නොගැනීමම තමයි අතහැරීම. ඒ අල්ලන වේගය අඩු කරනීමම තමයි අතහැරීම කියලා කියන්නේ. දැන් බලන්න මේක මම මේක තදින් අල්ලගෙන ඉන්නවා. එතකොට මේක අතහැරීම කියලා එකක් නැහැ. මේ තදින් අල්ල ගන්න ස්වභාවය බුරුල් කරන සැනින්ම මොකද වෙන්නේ? ඒක අත්හැරීම සිද්ධ වෙලා. දැන් අතහරින්න කියලා එකක් කරන්න ඕනේ නැහැ. අල්ලා ගැනීම නොගැනීම මේක තියෙන මම මේ දැඩි බව මේ බුරුල් කරනවා ටික ටික ටික ටික අතින් බුරුල් කරනවා. ඒ විදිහට අතහැරෙනවා. මම අතහැරීමක් කළේ නැහැ. මොකද කරේ? අල්ලා නොගැනීම පමණයි. ඒකට තමයි අතහැරීම කියලා කියන්නේ. එහෙම නැතුව වැරදි විදිහට මේ අතහැරීම තේරුම් ගත්තොත් එයා හිතනවා මෙතන තියෙන දේ අරගෙන මෙතනින් තියෙන එක අතහැරීම. එතන තියෙන දේ ආයි මෙතනින් තියෙන එක අතහැරීම. එහෙම නෙමේ අතහැරීම සිද්ධ වෙන්නේ. මේ ආකාරය අල්ලා නොගැනීමම අතහැරීම. කොහොමද යමක් තමන් මනසින් දරාගෙන නැහැ කියලා තේරෙන්නේ? ඒ ඔස්සේ අපට තියෙන වේදනා නැතිවක. ඒ වෙනුවෙන් අපිට තියෙන වේදනා නැතිවග තමයි ඔන්න යමක් අල්ලා නොගැනීමේ ලක්ෂණය. දැන් ධර්ම අවබෝධය ඇති කෙනෙකුටත් යම් අල්ලා ගැනීමක් තියෙනවා. හැබැයි ඒ අල්ලා ගැනීම තුළ අන්තවාදී බව නැහැ. අවසාන චිත්තයෙන් අතහැරිලා හැම දෙයක්ම තියෙන්නේ. ධර්ම අවබෝධය නැති කෙනෙක් තුළ අල්ලා ගැනීම තියෙනවා. ඒක අවසාන චිත්තයේදී අල්ලා ගැනීමක් බවට පරිවර්තනය වෙනවා. එහෙම පරිවර්තනය වෙච්ච ගමන් ඒක උපාදාන ස්කන්ධයට අදාළ දෙයක් බවට පත් වෙනවා, අයිති දෙයක් බවට පත් වෙනවා. අන්න ඒකයි භයානක වෙන්නේ. අවසාන චිත්තයෙන් දරුණු වෙන එක තමයි බොහොම භයානක. දැන් ඔය පිටින් අපි හදාගෙන තියෙන ඔක්කොම චිත්ත සංකල්ප මරණ මොහොතේදී පිටින් මවාගෙන ඉන්නේ ඔක්කොම අඩුවෙලා ගිහලා හැබැයි චරිතේ මතුවෙන්න පටන් ගන්නවා. අපි කියන්නේ සමහර අය වයසට ගියාම හරි දරුණුයි කියලා. ඒකට හේතුව අර මෙතෙක් කාලයක් අර ඇති කරගත්ත මවාගත්ත කරුණාව දයාව එවන් නැතුව ගිහලා ඔක්කොම ස්වභාවික මනසට එන්නේ එතනදී. ස්වභාවික මනසට ආවට පස්සේ හරීම ව්‍යාකූල තත්ත්වයක්. දැන් ඔය විදේශ රටවල් වල අයටත් ඒ ප්‍රශ්නේ තියෙනවලු. ඔවුන් යම් කිසි ශිෂ්ට සම්පන්න භාවයක්, ආචාරශීලී භාවයක්, අතපයේ කටේ ස්තුතිය thank you මවාගෙන කරගෙන යනවා. කරගෙන ගිහිල්ලා හරි පිළිවෙලට අඳින, පිළිවෙලට කතා කරන පිරිසක්වට පත් වෙලා ඉන්නවා. හැබැයි මනස යට තියෙනවා. වයසට යනකොට මොකද වෙන්නේ? අර ඔක්කොම ටික පැත්තකට ගිහිල්ලා ඒ පාලනෙන් අයින් වෙලා එනවා. හැබැයි මනසට ආව මෙන්න පොඩි උන් වගේ වැඩ කරන්න. තරහ ගන්නවා, කේන්ති ගන්නවා, යටි මනසේ තියෙන ස්වභාව. ඒ නිසා මේ මොහොතේදී ඔබ මවාගත් ස්වභාවල් ඉවත් කර දාලා සැබෑ මනස මතු කරගන්න. කමක් නැහැ, ඒක අඩුපාඩුකම් සහිත එකක්. ඒ අඩුපාඩුකම් සහිත මනස මතු කරලා අරගෙන ඒව අඳුන ගන්න, හඳුනගෙන ඒවට හේතු සාධක අයින් කර කර අයින් කර කර අයින් කර කර යන්න. ධර්මයට සිත යොමු කරන විට පින්නතුනි මේ හිතේ තියෙන කෙලෙස් අඩු වෙන ස්වභාවයක් තියෙනවා. ධර්මානුකූලව මනස හැඩගස්වන තැන හිතේ පවිත්‍රතාවයක් හට ගන්නවා. කොහොමද ධර්මානුකූලව අපේ හිත හැඩගස්වන්නේ? අල්ලා නොගැනීම හොඳයි. උපාදානය නොකිරීම හොඳයි. මේ සියල්ලගෙන් නිදහස් වීම හොඳයි. අවේදිත භාවය හොඳයි කියලා කල්පනා කරන කෙනෙක්. කල්පනා කළ එයා පුරුදු කරන මේ අවේදිත ස්වභාවය, නිරෝධ සහගත ස්වභාවය, එහෙම නැත්නම් අකාලික ස්වභාවය, ලෝකෝත්තර ස්වභාවය මනසේ වඩන. මේ ලෝකෝත්තර ස්වභාව ලක්ෂණ මනාව අඳුනගෙන තියෙනවා බලන්න තමන්ගේ මනසට ඥානයට ඇතුල් කරන්නේ ටික. ලෞකික වේදනාවන් වලට, ලෞකික සංඥාවල් වලට පැවැත්මක් නැහැ. ඔබ අකාලික බව අඳුන ගන්න, ලෝකෝත්තර බව අඳුන ගන්න, නිරෝධ සහගත බව අඳුන ගන්න, චේතෝ විමුක්තික මෛත්‍රිය අඳුන ගන්න, හඳුනගෙන ඒදී ඔබේ තුල ඔබට ඔබේ මනසට සමීප කරන විට ඔබේ අවිද්‍යා සහගත චින්තනයට, චේතනාවට ඉඩක් නැහැ. පළවෙනි කාරණේ තමයි මගේ කියා දෙයක් නැහැ නෙමේ. මම කියා මෙතන කෙනෙක් නැහැ. මම කියා කෙනෙක් මෙතන නැත්තම් කවර කාරණයක්ද? පිටතින් බැලුවොත් මම කියලා කෙනෙක් පේනවා. මොකද අත් දෙකක් තියෙනවා, කකුල් දෙකක් තියෙනවා, ඔළු ගෙඩියක් තියෙනවා, බඩ ගෙඩියක් තියෙනවා. එතකොට මේ ඔළු ගෙඩිය, මේ කකුල් දෙක, මේ බඩ ගෙඩිය, මේක මගේ තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි විද්‍යාත්මකව මනසින් අහලා බලන්න ඕන මේ ටික මගේ වෙන්නේ කොච්චර කාලයකටද? හා අවුරුදු 80කට 90කට 100කට. ඒ 100ක් ගියාම නැති වෙන ටිකනේ. හරි ඊට මෙහා මේ දැන් මේ පැවැත්ම මොකක්ද? මේ පැවැත්ම හරිය අවිද්‍යා සහගතයි. මේ මොහොතේ හුස්ම ගන්නේ මේ ස්වභාව ධර්මයේ. නමුත් චින්තනයේ අයිතිය මට මේක හරිය අවිද්‍යා සහගතයි කියලා දකින්න ඕන. තමන්ගේ චින්තනය. මේ මොහොතේ අපි ජලය පානය කරන්නේ අයිතිය ජලයට. චින්තනය මම කියන චින්තන මේ චින්තනය හරි අවිද්‍යා සහගතයි කියලා බුරුල් කරන්න ඕන, නිදහස් කරන්න ඕන, අතහැර ගන්න ඕන. මේ මොහොතේ ආහාර ටික ගන්නේ මහ පොළොවේ සාරය. අයිතිය මහ පොළොවට. නමුත් චින්තනය හිතන්නේ මේ මම. මේ මොහොතේ හිරුගේ උණුසුම නිසා අපි ජීවත් වෙනවා. නමුත් චින්තනය මම හිතට කියලා දෙන්න ඕන මෙතන මම ගන්නද. මමෙක් ගත්ත තැන තමයි ලෝභය උපදින්නේ, ද්වේෂය උපදින්නේ, රාගය උපදින්නේ, වෛරය උපදින්නේ, අනේක විද මාන්න උද්දච්චකම් උපදින්නේ. ඔබ ටිකක් අතහරින්න ගොඩක් ලැබෙනවා. ඔබ පටු සංකල්ප ටික අතහැරියොත් අනන්ත විශ්වය ඔබ සතු වෙනවා. අනේකාට වඩා සාපේක්ෂිතව මට වැඩි වෙන්න පුළුවන්. එයාට වඩා සාපේක්ෂිතව අඩු වෙන්න පුළුවන්. අඩු වුණත් කෙනෙකුට, වැඩි වුණත් කෙනෙකුට ඒ වස්තුන් පවතින්නේ අනුගමනය කරන්නේ ඒ වස්තුන් වලට අනුකූල වූ අනුගත වූ ස්වභාවය. ඒක වෙනස් කරන්න පුළුවන් කම නෑ. ඒව එතනම ඒ විදිහටම ලෝක ස්වභාවයක් අනුගමනය කරනවා මිස අපිට චින්තනයෙන් හදා ගන්න පුළුවන් මේක මගේ, මේක අනුන්ගේ. දැන් හොඳට බලන්නකෝ මේ දේවල් අනුන්ගේ වෙන හැටි, මගේ වෙන හැටි. හොඳට තේරුම් කරගන්න. අනුන්ගේ කියලා හිතුවට අනුන්ගේ වෙන්නෙත් නෑ, මගේ කියලා හිතුවට මගේ වෙන්නෙත් නෑ. එහෙමනම් අපි ජීවත් වෙන්න ඕන කොතනද? මේ හැම දෙයක්ම අනුන්ගේ කියන තැනද, මගේ කියන තැනද? ඈ, ඒ අනුන්ගේ කියන තැන ජීවත් වෙන්නත් එපා, මගේ කියන තැන ජීවත් වෙන්න එපා. එහෙනම් කොතනද අපේ ජීවිතේ තියෙන්නේ? මමෙක් නැති තැන, මමෙක් නැති තැන ජීවත් වෙනවා. මමෙක් නැති තැන ඉඳගෙන මේක අනුන්ගේ කියන්න පුළුවන්ද? නැහැ. මමෙක් නැති තැන ඉඳගෙන මේක අනුන්ගේ කියන්න බෑ. මමෙක් නැති තැන ඉඳගෙන මේක මගේ කියන්න පුළුවන්ද? මගේ කියන්නත් බෑ. දැන් ඔන්න නුවණැත්තන්ට අහුවෙන්න ඕන මේ හාමුදුරු කියපු තැන. වචනෙන් නොකියවෙන ධර්මස්කන්ධේ Tamanට පේනවා. රූපයෙන් නොපෙනෙන බුදුහාමුදුරුව අපිට පේන්න ඕන. රූපයක් නැති අපටම බුදුරජාණන් වහන්සේ අපිට පේන්න ඕන. මේ අකාලික ධර්මයේ පේන්න ඕන. අකාලික ධර්මය කියන්නේ සංඥාවක් තියනවාද? අකාලික ධර්මයේ සංඥා නැහැ. අකාලික ධර්මයේ තුල විඥානය නැහැ. අකාලික ධර්මයේ තුල වේදනා නැහැ. අකාලික ධර්මයේ තුල රූප නැහැ. අකාලික ධර්මයේ තුල සංඛාර නැහැ. මොනවද තියෙන්නේ? මොනවද තියෙන්නේ? එහි පවතින්නේ ලෝකෝත්තරත්වය. එහි පවතින්නේ අකාලික බව, එහි පවතින්නේ නිරෝධ සහගත බව, එහි පවතින්නේ අවේදිත භව කියන එකයි පවතින්නේ. වෙන කිසිවක් එහි පවතින්නේ නැහැ. ඒ ජීවිතයේ හරියට ගසක්, වැලක්, මලක් වාගේ පවතින ස්වභාවය. වෙන්නේ නැහැ වෙලා පවතින. වෙන්නේ නැහැ ඒක ස්වභාවිකව වෙලා පවතින. වෙන්න බෑ. ස්වභාවික වෙන්න බෑ. ස්වභාවික වෙන්න ගියොත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. තව රහතන් වහන්සේලා වගේ වෙන්න බෑ. රහත් වෙන්න ඕන. වගේ වෙන්න බෑ. මාර්ගඵලලාභීන් වහන්සේලා වගේ වෙන්න එපා. මාර්ගඵලලාභී කෙනෙක් වෙන්න ඕන. නේද? වගේ වුණොත් නළුවේ. බුදුහාමුදුරුව වගේ රඟපාන්න ගියොත් බෑ. රහතන් වහන්සේ වගේ රඟපාන්න ගියොත් බෑ. වගේ වෙනවා කියන්නේ නළුවේ කිනාම වෙන්න ඕන. එතකොට ස්වභාවික කිනාම වෙන්න ඕන. ස්වභාවික වගේ ඉන්න එපා. හැබැයි අපි කොච්චර උත්සාහ කරත් මේ ඇතුලේ ගල් ගෙඩියක් තියාගෙන, ඒ පොට්ටෙනියක් තියාගෙන, මල්ලක් තියාගෙන ඒක ගැන අවධානය යොමු කරන්නේ නැතුව පිටින් තුවාලේ සනීප කරගන්න කවදාවත් ඒක කරන්න බෑ. දැන් ඇතුලේ ගෙඩියක් නිසා කෙනෙකුගේ වනයක් තුවාලයක් එළියට බිබිලක් ඇති වෙනවා. එතකොට අර බිබිල විතරක් දැකලා එළියේ තියෙන තුවාලේ කොටස විතරක් බිබිල විතරක් දැකලා එතන බෙහෙත් දැම්මට තුවාලේ සනීප වෙනවද? සනීප වෙන්නේ අර විස සරව සහිත අර යට සැඟවිලා තියෙන ඒ තුවාලේ හරහා උස්සලා ඒ සරව අයින් කරන්න ඕන. ශල්‍ය කර්මයකට භාජනය කරන්න ඕන. ඉවත් කරන්න. එහෙම නැතුව උඩින් තුවාලට බෙහෙත් දැම්මට සනීප වෙයිද? සමහර අය ඉන්නවා මගේ අර මේ මල්ල තියාගෙන, අර උපාදානස්කන්ධයේ මල්ල තියාගෙන ඒක හංගල හිමින් මං උඩින් ධර්මෙත් දකින්නවා. කොහොමද වැඩේ? කපටිකමට. උපාදානස්කන්ධෙත් මෙහෙම තියාගෙන හාමුදුරන්ට ඒක පෙන්නන්නේ කියන්නේ මං ධර්මෙත් දකින්න උපාදානෙත් තියාගන්න. ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. පින්නතුනේ වටිනා කියන මණිකක් හම්බුණා මිනිස්සෙකුට. ඒ මිනිස්සයා දැන් මේ වටිනා කියන මණික මෙතනින් අරගෙන මේ පාරේ සොරු මංකොල්ලකාරයෝ සහිත පාරක යනවා. යන්න තියෙන්නේ. ඉතින් ඒ වටිනා කියන මණිකට මුළු ජීවිත පරම්පරා හතක් පුළුවන් ධනවත් කරන්න. දැන් මෙයාට මේ මණිකත් අරගෙන ගියොත් ජීවිතේ මණිකයි දෙකම නැති වෙනවා. මණික දාලා ගියොත් මණික නැහැ, ජීවිතේ ඉතුරු වෙනවා. මණිකක් නැති කෙනෙක් ඉතින් මරන්නේ නැහැ නේ, වැඩක් නැහැ නේ. දැන් මොකද කරන්නේ? සමහර අයගෙන් අහුවාම කියන්නේ ආම්දරෝනේ කොහොම හරි මණිකත් අරගෙනම යන්න තමයි try කරන්නේ කියලා. ඒගොල්ලෝ මොකද කරගන්න? ජීවිතේ මණිකයි දෙකම නැති කරගන්නවා. දැන් ඔබට තේලා තියෙන එක නේද? කොහොම හරි මණිකත් අරගෙන මෙහා පැත්තට පනින්නයි ලෑස්තිය. එහෙම බෑ වෙනතුනේ. ওই මණික එහෙම නැත්තම් ওই අල්ලගත්තු දේවල් ටිකට ওই මණික කියන්නේ වටිනාකමක් දීලා තියෙන දේවල් ටිකට. ඒ ටික මෙහා දාලා තමයි ඔබට යන්න පුළුවන්. ඒක අරන් යන්න බෑ. ඒක අරන් යන්න ගිය ජීවිතේ මණිකයි දෙකම නැති වෙනවා. ඒ නිසා ඔබේ උපාදානස්කන්ධේ පොදි හලල තමයි ඔබට නිදහස් වෙන්න පුළුවන්. හරියට පොඩි ළමයෙක්ගෙන් යමක් උදුරලා අපි ගන්නකොට පොඩි ළමයා යම් ආසාවෙන් බෝනික් එකක් හරි චොක්ලට් එකක් හරි මොනවා හරි කන වෙලාවක් කියමුකෝ. ඒක අපි යාගෙන් උදුරලා ගන්න ගියොත් මොකද වෙන්නේ? එයා හයියෙන්ම කෑ ගහනවා, මර විලාප දෙනවා. හැබැයි මේ කම්ම තාත් අරගෙන පැත්තකින් තියන්න හදන්නේ එයාටම හානියක් වෙන නිසා. පීයක් හරි, ගින්දරක් හරි, කැපෙන දෙයක් හරි, එහෙම නැත්නම් ආහාරයට එච්චරම වැඩිපුර සුදුසු නැති දෙයක් නිසා අම්මා කල්පනා කරනවා මේක අරගෙන පැත්තකින් තියන්න. හැබැයි ළමයා රසවත්ව කනවා නේද? නමුත් මොකද වෙන්නේ? අවසානයේ කෑ ගන්නවා. ඒ වගේ ඔබේ හිත කෑ ගන්නවා. ඒ වගේ ඔබේ හිත කෑ ගන්නවා. ළමයෙක්ගේ යමක් උදුර ගන්න උත්සාහ කරනවා වගේ කෑ ගන්නවා. ඒත් ඔබ කරන්න ඕන මොකද? කද කරන්නේ? හිතට කරුණු පැහැදිලි කරලා දීලා තමන් හිතෙන් ඒව ගලවා දමන්න ඕන. අපිටත් අවිද්‍යා සහගත සංඥාවල් දුන්න මේ ධර්ම ගමන යද්දී අපි පින්නතුන ඒවට නිසි අභියෝගාත්මක වචනේ ප්‍රකාශ කළා. ඉසි කාරණේ කියන දුන්න හිතට මේක උපාදානය කර ගැනීම මේ වසඟයටපත් වීමෙන් මට ඇති වෙන පළක් නැහැ. එයින් අදහස් වෙන්නේ නැහැ එයා ඒ කන බොන එකේ හරි පැවැත්මේ හරි රස්සාවේ හරි ව්‍යාපාරේ හරි එයා වෙනසක් කරනවා කියලා. නැහැ, ඒ මනසින් අතහැරලා Tamanට බැරිද ගමනක් යන්න? බස් එකක පොදු ප්‍රවාහන සේවයේ නැග්ගා වාගේ නේද? ඇයි මමත්වයෙන් තොරව රජකම් කරන්න බැරිද? මමත්වයෙන් තොරව නිලයක් උසුලා ගන්න බැරිද? මමත්වයෙන් තොරව දේශකයෙක් වෙන්න බැරිද? මමත්වයෙන් තොරව ව්‍යාපාරිකයෙක් වෙන්න බැරිද? මමත්වයෙන් තොරව රස්සාව කරන්න බැරිද? මමත්වයෙන් තොරව දෙපයින් ඇවිදන් යන්න බැරිද? මමත්වයෙන් තොරව ලෝකෙට සේවයක් කරන්න බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙමනම් මේ ලෝකේ විශිෂ්ටතම සේවය කරපු බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ වටිනාකම් වලින් යුක්ත ආරාම පරිත්‍යාගයන් තිබෙද්දී මේ හැම දෙයක් හැමෙම මමත්වයෙන් තොරව ක්‍රියා කිරීම නිසා හැමදාම ඒ නිදුලන මල් පූජා කරන ජීවිතයක් බවට පරිවර්තනය වුණා. තෙන්ට ඥාන දර්ශනය උසස් කර ගන්න මේක කිසිම කන්ට්‍රෝල් එකක් නෙමෙයි, පාලනයක් නෑ. මනස විවෘත කරාට පස්සේ ආයි පාලනය කරන්න දෙයක් නෑ. දැන් අපි මේ මේසේ අපිරිසුදු නම් මේ තැන් තැන් වල මේ පැල්ලන් සහිත නම් අපි මොකද කරන්නේ? මේකට උඩින් රෙද්දක් දානවා. ඔබේ මනසටත් එහෙමයි. ඔබේ මනසත් විවෘතව පෙන්වන්න බැරි නම් ඒකට උඩින් මොකද ඔබ කරන්නේ? රෙද්දක් දානවා. කියන්නේ වහලා තියනවා යම් කිසි කන්ට්‍රෝල් එකකට, පාලනයකට යව ගන්න සිද්ධ වෙනවා. හැබැයි ස්වභාවිකව තියෙනවා නම්, විවෘතව තියෙනවා නම් තමන්ගේ මනස හැමපොහොතම චේතනාව පවිත්‍රව පිරිසුදු විවෘතව තබන්න පුළුවන්. එයා බොරු කියන තැනත් නැහැ, ඇත්ත කියන තැනත් නැහැ. එයාට ඇත්ත කියන දෙයක්වත් නැහැ, බොරු කියන දෙයක්වත් නැහැ. කාලෝචිත අවස්ථානෝචිත කතා කරන බොරු කියන්නේත් නැහැ, ඇත්ත කියන්නේත් නැහැ. කොච්චර හොඳද බුරු කියන්නේත් නැති ඇත්ත කියන්නේත් නැති පුජ්‍යලෙක් වෙන්න. ඔය ඇත්ත කියන අය ඒකාන්තයෙන් බුරු කියනවා. බුරු කියන අය ඒකාන්තයෙන් ඇත්තක් කියනවා. ඇත්ත කියන්නේත් නැති බුරු කියන්නේත් නැති කෙනා මොනවද කියන්නේ? ඔයගොල්ලෝ දැකලා තියෙනවද ලෝකේ ඇත්ත කියන්නේත් නැති බුරු කියන්නේත් නැති අය? දැකලා තියෙන ඔළුව නේද? ඇත්තයි බොරුවයි කියලා දෙකක් නෑ පින්නතුනේ. හරියට ධර්මයේ තේරුම් ගත්ත අය නම් ඔබ කියනවා සායනාත් කියන එක සම්පූර්ණයෙන් ඇත්ත. හඳුනන්නේ මේ වචන කියලා කියන්නෙම බොරුවට කියන්නේ බයික. සමහරයි කියන වචන කියන්නේ බොරුවක් කියලා. එකක් බොරු කියන එකක් බොරු. බොරුයි කියලා කියන වචනේ බොරු. මේවා සංඥා වශයෙන්, සංකාර වශයෙන්, විඥාන වශයෙන්, වේදනා වශයෙන් ගන්න දෙයක් මේකේ නැහැ කියලා යථා අවබෝධයටපත් වෙන්න ඕන. වැඩි ඈතක නෙමේ තමන්ගේ සිරවීම තියෙන්නේ, තමන්ට පැටලිච්ච තැන තියෙන්නේ මේ මොහොතේ තමන් කරන වැඩේ තුල. දැන් බලන්න ඔබ කරන වැඩේ මොකද්ද කියලා මේ මොහොතේ. මේ මොහොත කරන වැඩේ මොකක්ද? ඔන්න පටලැවෙන්නේ. අපි අවබෝධයටපත් වුණා නම් ඒ පත් වෙච්ච ධර්මයේ තුල අපිට පුළුවන් doing රසලා ඉන්න. ක්‍රියාවෙන් තොරව. නැත්තම් කර්ම නිරෝධය, කම්ම නිරෝධාය සංවත්තති. ඒක තමයි doing less කියන්නේ. දැන් බලන්න මොනවද කියන්නේ. දැන් ඒකද අපි කරන්නේ. දැන් මේ ක්‍රියාවේ පැටලිලා ඇයි සංඥාව වැරදි විදිහට භාවිතා කළා? අපිට ජීවිතේ අපේ ගුරුවරු අපිට හම්බුනේ නැහැ. තේරුම් ගන්න කියන ගුරුවරු නිසා තේරුම් අතහරින්න කියන ගුරුවරෙක් හම්බුනේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න කියන්නේ අපිට ගුරුවරු ගන්නන්නේ. මේක හොඳට තේරුම් ගන්න බලන්න. ඒක අනුසෝතගාමී ප්‍රතිපදාව සහ පටිසෝතගාමී ප්‍රතිපදා. මේ ගුරුවරයා කියලා දෙනවා තේරුම් අතහරින්න. එතකොට මේ ලෝකය තුල දියුණු වෙන්න විද්‍යාව ඉගෙන ගන්නකොට ඒ ගුරුවරයා කියන්නේ තේරුම් ගන්න. මේක තේරුම් අතහරින්න. එදා ඉගෙන ගත්තට වඩා වෙනස්ම පැත්තක යන තේරුම් අතහැරගෙන යනවා. ඉස්සර තේරුම් අරගෙන යනවා. දැන් සරල සෙද්දිදාමයක් තියෙන අපේ පින්නතුන් දන්නවා නිවන සැනසීම කියන්නේ රූපයක් නෙමෙයි කියලා. ඒත් බලල බලන්න උත්සාහ කරනවා. සොයලා ඒක බලා ගන්න දකින්න උත්සාහ කරනවා. සොයලා සොයා ගන්න පුළුවන්ද? සොයලා සොයා ගන්න බැරි දෙයක් නේ රූපයක් නෙමෙයි නා. නිවන ශබ්දේකුත් නෙමෙයි නා. ගන්ධේකුත් නෙමෙයි නා. රසේකුත් නෙමෙයි නා. ස්පර්ශ වන දේකුත් නෙමෙයි නා. තැනක තියෙන දේකුත් නෙමෙයි නා. හැඩක හැඩක් තියෙන දේකුත් නෙමෙයි නා. වර්ණයක් නැති දෙයක් නා. අපිට හොයලා හොයන්න පුළුවන්. මේ සියලු සෙවීම් වල තියෙන යථාර්ථය විපාකය මුලාව ඔබට යථා අවබෝධයෙන් තේරුම් ගා යුතුය. කිසිදු සංඥාවක නොපිහිටා ධර්ම සංඥාවේ පිහිටනවා. ධර්ම සංඥාව මතු කරගෙන ධර්ම සංඥාව තුළ පිහිටනවා. ඒ ධර්ම සංඥාව පුරුදු කරන කෙනෙකුට තමයි මේ ධර්මයේ සමාධිය පුරුදු කරන කෙනෙක් කියලා කියන්නේ. ධම්මග තුල සමාධිය පුරුදු කරන කෙනෙක්. ලෝකෝත්තර සමාධිය, සම්මා සමාධිය. අරමුණක පිහිටා පුරුදු කිරීමක් නැහැ. අවබෝධයෙන් අතහැර සිටී. ඒ ඍජු බවක් තිබුණට පින්නතුනේ මෘදු භව තමයි ඍජු භව. මෘදු භව තුළින් හටගත් ඍජු භව. තද භවයෙන් ඇති කරගත් ඍජු භවක් නෙමෙයි මෘදු භවයේ තියෙන ඍජු භව. මෘදු භව තුල තියෙන ඍජු භව. ඔබේ මොලේ යම ප්‍රතික්ෂේප කරනවා නම් එතන කුමක්ද වෙන්නේ? ඒ ප්‍රතික්ෂේප කරන දේ නිතර නිතර ඔබේ මොළයට මතක් වේවි. ඔබ දෙයක් අනුමත කරනවා නම් මොකද වෙන්නේ? ඒ දේ ඔබට නිරන්තරයෙන්ම මතක් වේවි. ප්‍රතික්ෂේප කරන්නවත් අනුමත කරන්නවත් සංඥාවක් ඒ තුලින් ගන්න දෙයක් නැහැ කියලා අවබෝධයට පත් වෙන කෙනාට සරල සිද්ධාන්තයක්නේ. අපිට යමක් මතක් වෙන්නේ සුභ අසුභ කියන න්‍යාය මත. කෙනෙක් කෙරෙහි සුභ වශයෙන් හෝ අසුභ වශයෙන් අපි ගැන කල්පනාවක් නැත්තම් මොකද වෙන්නේ? අපේ මොළෙහි පැවැත්මක් ඒ අය ගැවසීමක් නැහැ. සංඥා වශයෙන් ගැවසීමක් නැහැ. අතහැරීම යනු එයයි. කුමන ආකාරයකටවත් නොගැනීම. දැන් බලන්න එහි උපදින දහම් සන්තුට්ඨිය සතුට ඒ අතහැරීමේ ගුණය මනාකොට අවබෝධ කරගන්න කෙනාට ඇති වෙන සන්තුට්ඨිය මොනතරම්ද ඔය සතුට කියන එක තියෙනවා සන්තුට්ඨිය කියන එක තුළ සන් කියන වචනයක් එකතු කරලා ඒක හදනකොට අර සාමාන්‍ය මිනිස්සුන්ට ඇති වෙන සතුට කියන එක නෙමෙයි එතන වෙන්නේ. එතන ධාර්මික වේදනා රහිත වේදනා නැති සන්තුට්ඨිය. වේදනා නැති ස්වභාවයෙන් උපදින සන්තුට්ඨිය. තුට්ටි තුටු වෙනවා සතුටු වෙනවා ඒක සන්තුට්ඨිය. හොයන්න දෙයක් නැහැ, බලන්න දෙයක් නැහැ, කරන්න දෙයක් නැහැ, නිකන් ඉන්න දෙයක් නැහැ. හරියට නිවැරදිව ධර්මයේ අරගන්න, අරගෙන ඒ ධර්මයේ තුල ඍජු බවක් ඇති කරගන්න. ඒ ඍජු බව තුල සත්ව පුජ්‍යල ආත්ම සංකල්ප දෘෂ්ටි නැතිව නැගී හිටීමක් ඇති කරගන්න. සමහර අය හිතනවා මුකුත් කරන්න දෙයක් නැහැ කියලා මොලේ ඔහි අතාරිනවා. එහෙම අතහැරියොත් අර මොලේ පරණ පුරුදු ටික ඒ විදිහට හිම යාවේ. එහෙම නැත්තම් මනසෙන් දැන් කරන්න දෙයක් නැහැ කියලා මෙන්න මනසේ පුරුදු ක්‍රියාවලියන් ටිකට අතහරිනවා. ඊළඟට ඒ ක්‍රියාවලියන් ටික කරගෙන ඉන්නෝ ඒ ක්‍රියාවලියන් ටික ස්වභාවයයි කියලා හිතනවා. ඒක වැරදි. ස්වභාවය තුළට ඔබ පිවිසුනොත් ඔබේ හිත සප්පුරා පින්නතුනේ අනන්ත විශ්වයේ වාගේ පවිත්‍ර බව සහ ආලෝකමත් බව එයි ඇති මිහිරියාව වචනෙන් කියා නිම කරන හැකි. මේ වේදනාව ගොඩක් විඳින්මින් ඒක ස්වභාවය කියලා හිතන එක මහා අන්ධ පුතජන කමක් නේ. ඒක සංවර්ධනයක් නෙමෙයි, ඒක දියුණුවක් නෙමෙයි. ගැටලුවක් තියෙදි ගැටලුවක් නැහැ කියලා හිතාගෙන ඉන්න එක නෙමෙයි. ගැටලු නැති වෙන්න ඕන. මොනම විදියකින්වත් වේදනා පීඩන නැති වෙන්න ඕන. එහෙම නැතුව තියෙන දේ ස්වභාවය කියලා හිතාගෙන ඉවසාගෙන දරාගෙන ඉන්න එක නෙමෙයි. දැන් ඔබ මේ ගැටලු ටික නැති කරගන්න ක්‍රමයක් හොයනවා. ඒ ක්‍රමයේ සොයන එක තුලම තියෙන ගැටලුව. මේ ලෝකේ මිනිස්සු හරියට දුක් විඳිනවා. ඇයි දුක් විඳින්නේ? සැප සොයා. සැප සොයන එකම තමයි දුක. සැප සොයන එක නතර කළොත් අන්න සැප නිවනත් එතනමයි තියෙන්නේ. නිවන හොයනෝ හැම කෙනෙක්ම හොයන නිසා නිවන නැති වෙනවා. නිවන හොයන එක නතර කළොත් එතර නිවන ඇති වෙනවා. දැන් මේ නිවන හොයන එක නතර කරලා gedara ඉඳන් කරපු වැඩ ටික එහෙනම් කරා යන්න ඕන කියන තැනට එන්න එපා. gedara ඉඳගෙනත් ඔබ හොයන්නේ මොනවද? සැනසීමක් නිවනක් නේද? නේ මිනිස්සෙක් වانے රස්සාවක් කරලා ව්‍යාපාරයක් කරලා ගෙදර වැඩ ටික හරි කරගෙන මේ මිනිස්සෙ ස්වානේ නිවන හොයන්නේ. මේ කතා කරන පරමාර්ථ රටාව මේ විදියට ගන්න ඕන. වැරදි විදියට ගත්තොත් හානියක් වෙනවා. ධර්මයේ සැනසිලිදායක තැනකින් අවදි කරගන්න ඕන. යමක් දුක නම් යමක් පීඩා සහිත නම් ඒ කාරණය තුලින් ඔබට අඟවන්නේ කුමක්ද? ඒ කාරණය තුලින් අපිට අඟවනවා අපි යමක් උපාදානය කරගෙන අල්ලාගෙන ඉන්න ස්වභාවය. නිවන් ධර්ම අවබෝධය කර ගැනීම සඳහා අඳුම තරමේ ඔබ සමස්ත ඇලීමෙන් 150ක් 60ක් අත්හරින්න ඕන. 140ක් ඉතුරු වුණාට කමන්නේ. නමුත් ඔබගේ තරාදියේ බර අතහැරීම පැත්තට හෙවත් කුසල පැත්තට බර වෙන්න ඕනේ. ඔබේ ජීවිතෙන් ඇහුවොත් ඔබට අතහරින්න බැරි මොනෝද කියලා කියන්න පුළුවන්කම තියෙනවනේ. මට අත්හරින්න බැරි දෙයක් මේ ලෝකේ නෑ. මට ඕනම දෙයකින් මම වැඩි ප්‍රතිශතයක් අතහැරලා ඉන්නේ. පින්නතනි, ලෝකේ ඉන්න ලොකුම හිතුවක්කාර මනුස්සය නිර්මාණය කරන ධර්මය, ලෝකේ ඉන්න පළමු හිතුවක්කාරයා මම දකින්නේ සිද්ධාර්ථ කුමාරයා. අම්මා තාත්තා ගැන කල්පනා කරේ නැහැ. යසෝදරාවි ගැන කල්පනා කරේ නැහැ. රාහුල කුමාරය ගැන කල්පනා කරේ නැහැ. තමන්ගේ පිරිවර ඥාතීන් යාළුවෝ කියන ඒවා කල්පනා කරා. අඩුමතර ඒගොල්ලෝ කියන දේ හරි ඒගොල්ලෝ තැක් කියන තැකීම නෙමෙයි, තමන්ගේ කුසගින්න, තමන්ගේ කායික පීඩාව, තමන් විඳින අපහසුතාවය, තමන්ගේ ඇතිවෙන ලෙඩ රෝග පිළිබඳව තමන් සැලකිල්ලක් දැක්වේ නෑ. ඒ කිසි දෙයක් ගැන සැලකිල්ලක් දක්වන්නේ නැතුව තමයි මේ විමුක්ති මාර්ගයේ ධර්මයේ සෙව්වේ. ඒ නිසා ලෝකේ ඉන්න ලොකුම හිතුවක්කාරයා දැන් මටත් ওই පොඩි කාලේදී හැමෝම කියන්නේ වැඩිහිටියෝ ඒ මේ කියන්නේ හිතුවක්කාර වෙන්න එපා කියලා. අපි කියන දේ අහගෙන හිටපල්ලා කියලා තමයි කියන්නේ. මං ඒ කියන දේවල් අහගෙන හිටියනම් තාම මං ওই ගම්මානක කසිප්පු බැලල් එකක් පෙරාගෙන ඇති. කේම් මණ්ඩිය සුද්ධ කරන් කසිප්පු බැලල් එකක් දාගෙන ඉඳී. ඒ කියන දේවල් ලැබුණේ මුන් කියන දේවල් ලැබුවොත් එම මං මාත් මේ தත්තට වැටෙනවායි කියලා මං තේරුම් ගත්තා. මේ මේගොල්ලෝ කියනේ වාන්න හොඳ නැහැ. මං කල්පනා කරා හිතුවක්කාර වුණත් කමක් නැහැ. හිතුව ආකාරයේ නෙවැරදි නම් කියලා මම වචනයක් හදාගත්තා. හදාගෙන බොහෝ මාරුවෙන් ඒවෙන් ගැටුණා. දැන් උත් උගන්නන්නේ අපිට මොකද? හිතුවක්කාර වෙන්න එපා කියලා. මං උගන්නන්නේ හිතුවක්කාර වෙන්න කියලා. ලෝකේ ඉන්න ලොකුම පළවෙනි හිතුවක්කාරයාගේ පුත්‍රයා මම. බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉන්න ලොකුම හිතුවක්කාරයා. ඒ හිතුවක්කාරකම හිතූ ආකාරයෙන් නෙවැරදි නම් හිතුවක්කාරකමත් හොඳයි. හිතූ ආකාරය වැරදි නම් ඒක වැරදි. එනිසා මිනිස්සුන්ට බලන්න මේ සමාජයේ හිතන ආකාරයට දියුණු වෙන්න හරි නිර්මාණශීලී වෙන්න හරි ඉඩ දෙන්නේ නැති ස්වභාවය මේ සමාජය තුළ නිර්මාණය කළා. ගුරුවරයා, වැඩිහිටියා, අනුශාසකයා මොකද කළා තියෙන්නේ? ඕගොල්ලෝ හිතුවක්කාර වෙන්න එපා. අපි කියන දේ අහගෙන ඉන්න පද කර්මය වෙන්න. ඒ කියන්නේ අපි කියන දේම ක්‍රියාත්මක කරන එක නේ මාචාතව. කියලා හිතුවක්කාර වෙන්න එපා. අපි කියන දේ අහගෙන ඉන්න පද කර්මය වෙන්න කියලා. පද කර්මය වෙන්න එපා. හිතුවක්කාර වෙන්න. හැබැයි හිතුව ආකාරයෙන් වැරදි වෙන්න ඕන. යහපත් වෙන්න ඕන. යථාර්ථවාදී වෙන්න ඕන. තත්ත්වාකාරී වෙන්න ඕන. බලන්න මේ ධර්මයේ නිසා ඔබේ හිතට සැහැණයක් ලැබිලා තියෙනවද කියලා. ඒක ඔබේ හදවතට දැනනවද බලන්න. ඔබේ මොළයට දැනනවද කියලා බලන්න. දැන් සිතුවිලි පාලනය කරන්න ගියොත් ඔබ යන්නේ සිතුවිලි පාලනය කරන්න මොන අවියක් අරගෙනද? අවියක් කරගෙන ඔබ මිනිස්සු පාලනය කරන්න මොකක් හරි නේද? යටත් කරන්න වචනෙන් හරි නීතියෙන් හරි ආතේපයෙන් අවියක් හරි මොකක් හරි එකක් අරන් යනවා මිනිස්සු පාලනය කරන්න. ඔබ අරගෙන යන්නේ ඔබේ සිතනේ සිත පාලනය කරන්න සිතුවිලි පාලනය කරන්න මොන අවියද ගන්න? සිතුවිලි පාලනය කරගන්න ගන්න අවිය තමයි සිතුවිල්ලම. එතකොට සිතුවිල්ලක්ම අරගෙන සිතුවිල්ල පාලනය කරන්න යන තැන එයා සිතුවිලි ගොඩකට වැටෙනවා මිසක් සිතුවිල්ලේ නිදහස් වීමක් තියේද? වෙන්නේ නැහැ. ඕක හරියට තේරුම් ගන්න. නැත්තම් අපිටත් වරදිනවා, කාටත් වරදිනවා. ඔතන ওই සංඥාවේ වැරදුනොත් එහෙම එයා දන්නේ එයා ඒ සිතුවිලි ගොන්නට හසු වෙනවා. දැන් අපිත් හරි දැන් මොඩ මිනිස්සෙක් එක්ක රණ්ඩුවක් කරන්න යනකොට මෝඩ මනුස්සයෙක් යටපත් කරන්න ඇත්ත වශයෙන්ම මෝඩකම ඊට වැඩිය තියෙන්න ඕන. ඒ වෙනතු මෝඩිය යටපත් කරන්න පුළුවන්ද? බෑ. කාය බලයෙන් යුක්ත මනුස්සයෙක් කියනවා ඒ කායක බලය මනුස්සයා යටපත් කරන්න ඊට වඩා කාය බලය මෙයා ළඟ තියෙන්න ඕන. නැනවතෙක් යටපත් කරගන්න සර්ග කරන්න හරි වාද කරන්න නැනවත් කවුම තියෙන්න ඕන. බලයෙන් බල යටපත් කරන්න වැඩියෙන් බලය තමන්ට තියෙන්න ඕන. ඒ වගේ අපි සිතුවිල්ලෙන් සිතුවිල්ල යටපත් කරන් තව සිතුවිල්ලක් මූදු කළත් ඒකත් සිතුවිල්ලක් නං සිතුවිල්ලක් තුල සිටීම චේතෝ විමුක්තිය නෙමෙයි. දැන් ගොඩාක් දෙනකොට තියෙන ප්‍රශ්නේ තමයි සාහිණන්ත අපි බොහෝ කාලයක් මේ ධර්ම මාර්ගයෙන් පිටපැනලා ලොකු අතරමං වීමක ගොඩාක් කාලයක් බුද්ධාගමී කියලා අපි ගිහිල්ලා තියෙනවා. ඒක දැන් හරවල ගන්නත් හාමුදුරනේ හරි අමාරුයි කියලා කියනවා. හැයි ඉතින් ඇත්ත වගේ පච ගන්නවනේ බොරු කියනවා. පව් ඒක එහෙම තමයි. අරය කිව්ව නිසා ඒක ඇත්තේ කියලා මෙයත් ඒක ඇත්තේ කියලා අර බොරුව කියනවා. එහෙනම් ඒකෙන් අහගෙන ඇවිල්ලා අනිත් කෙනත් ඒක ඇත්තේ කියලා හිතාගෙන ඒ බොරුව තව කෙනෙකුට කියනවා. ඊට පස්සේ අනිත් කෙනත් ඒක අහගෙන ඒක ඇත්ත වශයෙන් අරය කිව්වේ කියලා තමත් ඒ බොරුව ඇත්තයි කියලා ප්‍රකාශ කරලා බොරුව කියනවා. එයා බොරුව බව දන්නේ නැහැ. එයා ඇත්තයි කියලා හිතාගෙන බොරුව කියන්නේ යථාර්ථවාදීත්වයේ තමයි ඒක ඇත්ත බොරුව තියෙන්නේ. මේ ලෝකේ හැම එකක්ම ඒ ආකාරයයි. තමන් ඇත්තයි කියලා සංකේත කරගෙන බොරුව ප්‍රකාශ කරනවා. මේ මිනිස් ඥානය තුළ මේ මිනිස් මනස තුළ මේ මිනිසයා තුළ පවතින දෘෂ්ටීන් අතර සැනසීම පිණිස ගත හැකි කිසිවක් නැත. ඒ නිසා මේ ලෝකය අලුයමලා කෙළපිනක්සේ අතහරින්න. මනසින් කරන දෙයක් නෝනින් කරන දෙයක් මේක භෞතිකව කරන දෙයක් නෙමෙයි. භෞතිකව අපිට අත්හරින්න පුළුවන් කමක් නැහැ. භෞතිකව පැවැත්මක් තියෙන්න ඕන. භික්ෂුවකට සිව්පසේ තියෙන්න ඕන. ගිහියෙකුට සිව්පසේ තියෙන්න ඕන. ඒ ඕනම තැනක නිවසක් වේවා ආරාමයක් වේවා සැනසිලිදායක පරිසරයක් කරගන්න පුළුවන්. දැන් අපි නිවන් දකින්න මොනවද කරන්න ඕන? කරන දේ තුල නිවන වැසෙනවා කියලා දකින්න. ඒක ලොකු ගැඹුරු වචනයක්. සරලව පටු විදියට ගන්න එපා. මේවා මේ බුදුවරු රහතන් වහන්සේලා ප්‍රකාශ කරපු ධර්ම. ඒ නිසා පින්නතුන් ඒක සරලව ගන්න එපා. හරි ගැඹුරින් විමසන්න. කරන දේ තුල නිවන වැසෙනවා. සොයන තැන දකින තැන නිවන වැසෙනවා. මේ ක්‍රියාවාදීවත් අක්‍රියාවාදීවත් ආත්මීය දෘෂ්ටියවත් අනාත්ම දෘෂ්ටියවත් නැහැ පින්නතුනේ. මෙතන තියෙන්නේ සම්මා දිට්ඨිය හැවත් දෘෂ්ටි නැති බව පමණයි. බෞද්ධ සම්මාදිට්ඨිය කියලා වෙනම දෘෂ්ටියක් හදලා තියෙනවා. ඒ දෘෂ්ටිය නෙමේ. දෘෂ්ටි නැති බව සම්මාදිට්ඨිය. දෘෂ්ටි නැත්තම් ඒ කියන්නේ යා කිසිවට ඇලිලා නැහැ, බැඳිලා නැහැ. එයා හැම දෙයකින්ම නිදහස් වෙච්ච කෙනෙක්ද නැද්ද? එයා කිසි දෙයකින් නිදහස් වෙච්ච කෙනෙක් නෙමෙයි. නිදහස් වෙච්ච කෙනෙක් මෙතන ඉන්නව නම් යම් කිසි කෙනෙක්, එයා හරි භයානක කෙනෙක්. ඒ කියන්නේ එයා හැම එකටම වෛර කරන කෙනෙක්. මං හැම දෙයකින්ම නිදහස් වෙලා තියෙන්නේ, මං කිසි දෙයකට ආස නැහැ කිව්වොත් වහා මෙතන ඉවත් වෙන්නේ පුජ්‍යලයාගෙන්. මොකද එන්නේ ඒ තරම් භයානක තත්වයක එයා ඉන්නේ, හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරන කෙනෙක්. හතර කල්පනා කරන්න හවුදෙන්න කියන දේ. අපි ස්වාමීන් වහන්සේලා හැම ඉන්නෝ, මම ඔය කිසි දෙයකට ආස නැහැ. මං හරියට මං හැම දෙයක්ම අතහැරලා ඉන්නේ. පාත්‍රයේ සිවුරයි අරන් පාරේ මේ යන්නේ, මේ බලන්න බලන් පුදුම දේශ සහගතයි. පොස්ස ළඟින් මැස්ස යන්න බෑ. යක්කු මොනායි කොළඹුව ගෑනට කඩාගෙන පයින්. ඒ වගේ අය හම්බුනාම අපි එහෙමයි එහෙමයි කයින්නා ජීකනේ ජීකනේ එහෙම තමයි හොඳ, එහෙම තමයි හොඳ. ඒක කියලා පැහැදිලි කරන්න බෑ. මං කිසි දෙයකට ආස නැහැ. මං සියල්ලගෙන් වෙන් වෙලා, මං සියල්ලගෙන්ම දුරස් වෙලා ඉන්න, මං සියලු දේ අත්හැරලා ඉන්නේ කියලා කියනවනම් එයා හැමදේම ප්‍රතික්ෂේප කරන කෙනෙක්. මං එහෙම සියල්ල අත්හැරලා ඉන්න කල්පනා කරන්නේ මට එහෙම අවශ්‍ය නැහැ. දවසක් මට කෙනෙක් කිව්වා, සයින්ස් මේවා අල්ලගෙන ඉන්න එපා, මේවා අත්හැරලා දාන්න කියලා කිව්වා. කිව්වා මං එතුමට දුන්න උත්තරේ තමයි මට අතහරින්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි? මං අල්ලගෙන නැහැ. අල්ලගෙන නැති කෙනෙකුට අතහැරීමේ අවශ්‍යතාවයක් නැහැ. කාට හරි මේ විදිහට බහැල කියනවා, මේ ඔබ මේ මේ ඉස්සරහ තියෙන ලයිට් කණුව අතහරින්න කියලා ඔබට කියනවා. ඔබ මොකද කියන්නේ ඔබට උත්තරේ? ඔයාට විශ්වද මම මේ ලයිට් කණුව අල්ලගෙන නැහැ. එතින් මම මොකටද අතහරින්නේ? දැන් ඔබට ඇත්තෙන්ම අර මේ ඉස්සරහ තියෙන ලයිට් කණුව අතහැරීම පුළුවන්ද? මං කිව්වොත් එහෙම අර ලයිට් කණුව අතහරින්න කිව්වොත් අර උත්තරේ තමයි දෙන්නේ. ඇයි මං ඒක අතහරින්නේ? මං කොහොමත් අල්ලගෙන නෑ. එහෙමනම් අත්හරිනවා කියන එක තුල පැහැදිලි වෙන්නේ මොකද්ද? ආයෙ තුල අල්ලා ගැනීමක් තියෙනවා. ඒ නිසා සියල්ල අතහැරපු සියල්ලට ආසා නැති පුජ්‍යලේ කෙනෙක් කියලා කියන්නේ ප්‍රතික්ෂේපිත මනසක් තියෙන කෙනෙක් කියලා. මේ සියුම්ම තේරුම් ගන්න මේක බොහොම ගැඹුරු කාරණයක්. අල්ලගත්තේ නැති දෙයක් අත්හරින්න පුළුවන්කම නෑ. සාමින් වහන්සේලා එක දැඩි කොට ගන්නා දෘෂ්ටියක් අරගෙන පුදුම විදියට ඒ තුල පීඩා විඳින. මම කාලයක් එහෙම දෘෂ්ටි තදේට ගත්තා. මං ඉස්සර මේ මුදල් පාවිච්චි කරේ නෑ. මේ පාවිච්චි කරේ බස් එකේ යන බස් ටිකට් පොත. මම බස් එකේ යන ගමන් ටිකට් පොත බලලා මෙයා හා රුපියල් 5 එක උත් කඩලා ගන්නවා. ආයෙ රුපියල් 2 ටිකට් එක උත් කඩලා ගන්නවා. 7.50 ඒකුත් කඩලා ගන්නවා. ඒ කියන්නේ 7.50. මං කියන්නේ දැන් මේ කොළ වර්ගයේ වෙනසක් තියෙනවද මම දන්නේ නැහැ. දෙකම කඩදාසි කොළ ඉලක්කම් තමයි දාලා තියෙන්නේ. ඉතින් මං ওই විදිහට කල්පනා කරා, එහෙනම් චෙක් භාවිතා කිරීම හොඳයි නේ කියලා. දවසක් එක මාත්මෙක් ඇවිල්ලා මට කිව්වා, හාමුදුරුවනේ මාත් ඔය ශික්ෂාව ආරක්ෂා කරනවා කිව්වා. ජාතු රූප රජිත පටික් ගන්න ඒක පාවිච්චි කරන්නේ නැහැ කිව්වා. මං කිව්වා ඔබතුමා වාහනේට තෙල් හරි ගන්නේ කාඩ් එකෙන් කිව්වා ගන්නේ. ඉතින් ඒ නිසා හාමුදුරුවන්ට හොඳම දේ තමයි කාඩ් එකක් දෙන එක. සල්ලි දාන්න. ඉතින් ඒ නිසා ඒ භාවගේ අන්ධ භාවල් අපි දුටුවා. ඒ අන්ධ භාවයත් එක්ක ඇත්තෙම අපි ඒගොල්ලන්ගේ නේද මේ රට බණ අහන්නේ, ඒගොල්ලන්ගේ බණ අහලා නේද මේ රට මේ විනාශ වෙලා තියෙන්නේ කියන එක පැහැදිලිවම දැනුණා. තව හාමුදුරු කෙනෙක්ට ආරන්නේ බාසුන්නෑට සල්ලි දෙන්න උමනා වුණාම බාසුන්නෑත් එක්ක කාමරේට යනවා. ගිහිල්ලා ලොකු ට්‍රංක පෙට්ටියක් තියෙනවා. අර ට්‍රංක පෙට්ටිය කියලා දෙන පරණ කාලේ පෙට්ටිය, යකඩ පෙට්ටිය, තකරම් පෙට්ටිය. ඔය පෙට්ටිය දින ඉබ්බ දෙන්නේ දාලා තියෙන දෙන්නම ආරිනවා. අරලා එහෙම පෙට්ටිය උඩට ඔසවන. ඊට පස්සේ ඒකේ තියෙන වෙනම 1000කොල, 2000කොල, 500, 100කොල මෙහෙම සල්ලි පොඩි සල්ලි වෙනවම තියෙනවා. බාසුන් නැගේ ගාන කීයද? අද 1500. හා 1500 මේකෙන් ගන්න. 1500 ගත්තා. ආ දැන් මොකක් කොබල පෙන්නන්න? ආ පෙන්නෝ 1500. හරි. ආ වැහුවා වඳුරු ඊට තිබ්බ දාලා අරන් යනවා. මං කල්පනා කරා මේක හරියට නැද්ද? මං කිව්වා ඉතින් හාඳුනේ මේකට කටරණුවක් එහෙම භාවිතා කරොත් හොඳයි නේද? මොකක් හරි අඬුවක් මෙහෙම අරගෙන. එතකොට අතේ ගෑවෙන්නේ නැහැ. නැත්තම් අත්වැස්මක් වගේ. ඉතින් ඒ වගේ අන්ධභාවයන් වලින් ක්‍රියාත්මක වෙන තැන අපි හිතනවා හරි ශික්ෂණය. මේක හරි හොඳයි. හරි ශෝක් කියලා හිතනවා. මොනවද මේ මිනිස්සු, කොතනද මේ අපේ බුද්ධ ධර්ම හිර වුණේ කියන මේ මේව hina වෙන්න නෙමෙයි අපේ තියෙන මෝඩකම් වල පල්ම පල් මෝඩකම් වල තියෙන භයානක தත්වයන්. බුදුහාමුදුරු නොකියපු දේවල්, බුදුහාමුදුරු ප්‍රාර්ථනා කරපු නැති දේවල්, බුදුහාමුදුරු හිතුවේ නැති දේවල්, ලෝකයේත් එක්ක පැවැත්මේ පහසුව සඳහා යම් කිසි විනයක් ශික්ෂණයක් හදා ගන්න ඕනේ. ඒ වෘත සීල බුදුහාමුදුරු කවදාවත් අනුමත කළේ නැහැ. වෘත සීල වලින් නෙමෙයි බුදුහාමුදුරන්ගේ ආර්ය සීලයෙන් දෘෂ්ටිගත නොවන ආර්ය ශ්‍රාංග මාර්ගයේ සීලයෙන් ශික්ෂණය ගොඩනගෙන මේ ධර්මයේ පිළිතුරු තියෙන්නේ. ඒ වෘත සීල බුදුහාමුදුරු කොයි වෙලාවකවත් පෙන්වලා තියලා නැහැ. ධර්මයේ විනයක් තියෙනවා. ඒ විනය සීලයක් නෙමෙයි, ඒක විනය. සීලය කියලා කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න දෘෂ්ටිගත නොවීමේ සීලය. බුද්ධාගම තමයි පැහැදිලිවම මේ වරදි විදියට ගත්ත නිසා මේ රටේ මිනිස්සු සිංහලය පල්ම පල් මෝඩය බවට පත් කරලා ලෝකේ වඳ වෙන තුන්වෙනි ජාතිය බවට පත් කරේ බුද්ධාගමයි කියන එක අපි කියන්න වෙනවා. ඇත්ත වශයෙන්ම මන්නේ මේක කියන්නේ සමහර අය. හැදෙන්නේ සමහර අය කියනවා. ඉතින් මේක තේරුම් ගන්න, ඔබ තේරුම් ගන්න, ඔබේ මනස ඔබ කොතනද පවත්වන්න ඕන? මේ පැවැත්මේ ප්‍රශ්නේ විසඳන්න නෙමෙයි, මේ පැවැත්ම තුල තිබෙන අවිද්‍යාව විසඳන්නයි බුදුහාමුදුරුව දේශනා කළේ. බුදුහාමුදුරුව මැණික් කුටුවේ වාඩි වුණාද නැද්ද, වැඩ හිටියද නැද්ද? වැඩ හිටියා. ආයේ කිසි කතාවක් නැහැ. රාජාසනේ ඇතිරිලක් එලලා දුන්නහම ඒකත් වැඩ ඉන්නවා. ඒ නැවුම් ඇතිරිලක් එලන්න පින්නතුන ඒ ආසනේ යම් පවිත්‍රතාවයක් පිරිසුදු බවක් හටගන්න ඕනේ. අර නේද හැමෝම වාඩි වෙලා වාඩි වෙලා කුණු තැවරිලා නේ, මේ කෙල තැවරිලා වාතය හැමෙත් තිබුණොත් ඒවත් පිට වෙලා ඒක අපවිත්‍ර වෙනවා. ඒ නිසා අර ඇතිරිල්ලක් එළුවාම ඒක යම් පවිත්‍රතාවයක් හටගන්නවා. ඒක තමයි ওই ඇතිරිල්ලක් එළන එකේ සම්ප්‍රදාය විශේෂ ගෞරවයක් හැටියට කරන්නේ. පිරිසුදු ඇතිරිල්ලක් එක්ක උඩින් තව අලුත් ඇතිරිල්ලක් දානවා. මොන වර්ගයේ ඇතිරිල්ලක් වුණත් කමක් නැහැ. ඒකේ සුදු ඇතිරිල්ලක් දාන්නේ කියලා එකක් නැහැ. සුදු ඇතිරිල්ල පවිත්‍රයි. පිළිතුරු බවක් පෙන්නුම් කරනවා. දැන් පැවැත්ම වෙනස් කරගන්නවා, අධ්‍යාත්මය වෙනස් කරගන්න වැඩක් නැහැ. අධ්‍යාත්මය වෙනස් කරගන්න පැවැත්ම අධ්‍යාත්මයට අනුව ඔබ මනාකොට සකසා ගනීවි. ආහාරයක් කන්න කැමති වෙන එක ඒක තණ්හාව තෘෂ්ණාව නෙමෙයි. දැන් මම සුදු හාලේ බත් කන්නේ රතු හාලේ බත් කනවා කියන්නේ ඒක තණ්හාව තෘෂ්ණාව නෙමෙයි. යාගේ මේ ශරීර යෝග්‍යතාවය අනුව. ඒ පැවැත්මේ කැමැති අකමැති විදිය තමන්ට දැනෙන විදිය ප්‍රකාශය කිරීම ඒක වරදකුත් නෙමෙයි. දැන් යම්කිසි කෙනෙක් මොනවහරි දැන් අපිට කැමට බෙදෙනවා, බෙදෙනකොට අපි කියනවා මේකට මේ වර්ගයට මම කැමති නෑ, මේ අන්නාසි ව්‍යංජනයට මම කැමති නෑ, අන්නාසි මම කන්නේ නෑ, අනුභව කරන්නේ නෑ, නෑ මේක පොඩ්ඩක් කොහොම හරි කන්න කියලා බෙදෙනවා. එතකොට ඒ ප්‍රකාශනයේ ඒක වරදක් නැහැ. එතකොට එයා කැමති කඩල ව්‍යංජනයක් කන, එයා කඩල බෙදා ගන්න. ඒකට ඒකේ රස සුස්නාවක් ඒකේ නැහැ. අර ප්‍රතික්ෂේප කිරීම තුළ ඒ දේවල් වලින් මේක මනින් මැන ගන්න පුළුවන් කමකුත් නැහැ. වෙනතුරු මොනම විදේකින්වත් මේ දැඩි උපාදානය කියන එක, දැඩි තණ්හාසහගත ස්වභාවය තමයි මෙතන තියෙන ලොකුම බාධාව. සියල්ලත් හරින්න උමනාවක් නැහැ. අතහැරීමේ ගුණය වැඩි ප්‍රතිශතයක් තියෙන්න ඕන. හැබැයි කිසි විටක ප්‍රතික්ෂේපය නම් නොවේ අතහැරීම කියන්නේ. ප්‍රතික්ෂේපය කියන්නේ තවත් අල්ලා ගැනීමක්, යමක් අල්ලා ගන්න පුළුවන් ආකාර දෙකයි. එකක් ද්වේෂ සහගතව, අනිත් එක ලෝභ සහගතව. ද්වේෂ සහගතව අල්ලා ගත්තොත් ඒක භයානක තත්ත්වයක්. ලෝභ සහගතව අල්ලා ගත්තත් ඒකත් දුකට හේතුවක් බවට පත් වෙනවා. එහෙමනම් මේ ද්වේෂ සහගතව අල්ලා ගැනීම සිද්ධ කරන්නේත්, ලෝභ සහගතව අල්ලා ගැනීම සිද්ධ කරන්නේත් කවුරු ඉන්න නිසාද? මෙතන මම ඉන්න නිසා. මමෙක් කියලා ගන්න පුළුවන් දේ මොකක්ද? නියපොත්තක්, ඇස් ගහක්, දතක් මොකක් හරි තියෙනවද මම කියලා ගන්න? නෑ. එහෙමනම් ඇයි මේ මනස අරගෙන තියෙන්නේ මම කියලා? මනසට කරුණ තේරුම් කරලා දෙලා නැහැ. මනස විවෘත කළා. මනස සැඟවිලා තියෙන දෘෂ්ටි ටික එළියට අරගෙන මනසට තේරුම් කරලා දෙන්න, නුවණට තේරුම් කරලා දෙන්න, කොහොමට හොයලා දෙන්න මමෙක්. මායя ඇතුලේ ඉන්නෝ, සැඟවිලා දුවනෝ. තමන්ම රිදවනවට කැමති කෙනෙක් බවට පත් වෙන. හරි, එක සාමින් වහන්සේ කෙනෙකුට එහෙම කිව්වනේ. සානන්ස කෙනෙක් කියලා තියෙන තමන්ගේ එක ගෝලයක් ඉඳලා තියෙනවා, නුරුස්සන ගෝලයක්. රන්තරේම හැමෝටම බැනමින් ඉන්නවා. ලොකු හාමුදුරන්ට විශේෂයෙන්ම බයිනෝ. ලොකු හාමුදුරන්ට කියනවානේ, හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ මේ පන්සලෙන් අයින් කරන්න. එතකොට ලොකු හාමුදුරුවෝ කියනවා, බෑ, එයාව අයින් කරන්න බෑ. ඒ මොකද? ඒ මගේ ගුරුවරයා. එහෙමනම් අපිව රිදවන මිනිස්සයා අපිට හොඳ ගුරුවරයෙක්. ඔය ගොඩාක් උදවිය ජීවිතේ වේදනා තුලින් නැගී ඉඳලා තමයි, නැගී හිටපු නිසා තමයි ධර්ම අවබෝධය කරගෙන තියෙන්නේ. විවිධ පීඩා වලින් ජීවිතේ නැගී සිටි නිසා තමයි ජීවිතය අවබෝධ කරගෙන තියෙන්නේ. කෙනෙක් වෙන්නම ඕනේ නැහැ මොනම හරි දෙයක්, වස්තු සම්පතක් හරි දෙයක් හරි තවන්න පීඩා පමනකොට ඒ පීඩාව සමගින් තමන් තමන්ගේ හිත අඳුන ගන්න. වින්දනාත්මක සිත වේදනාකාරී වහවහ ඉක්මනින් ලබා දෙන්න ඕන. මේ ධර්ම අවබෝධය කරගන්න නැතුව නම් මම ජීවත් වෙලා වැඩක් වෙන්නේ නැහැ. මේක අවබෝධය කරගන්න ඕන, ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. මේ මගේ ළඟ තියෙන කුණු කසල ගෝණිය කොයි වෙලාවක හරි අර කුණු බාල්දියක් කුණු බෑග් එකක් අර පාරයින දාලා යන්න නැතුව කුණු ගොඩකටම දාලා යනවා වගේ මේක කොයි වෙලාවක හරි අතහැරලා යන්න ඕන. දැන් මේ හැමෝම මේ කුණු මල්ලක් අරන් යන්නේ. ඇයි මේ කුණු මල්ල අරන් යන්නේ? වටිනා දෙයක් මේක තුල ඇති කියලා. ඔබටත් ඕනනම් එහෙම අත්දැකීමක් ලබන්න දවසක් බස් එකේ හොඳ අර ලොකු බෑග් තියෙන ගමන් මළු බෑග් එකක කුණු බෑග් එක දාලා ඒක ඇතුළට දාලා ගමන් මළු බෑග් එකකින් වහලා කාගේ හරි අතේ තියාගන්න දීලා ටිකක් පිටිපස්සට ගිහිල්ලා ඉන්න බලන්න. මොකද වෙන්නේ? අර ගමන් මළු බෑග් එක ගත්තරන් බැහැලා ඇති අනිවාර්යෙන් අර මිනිස්සයා. සමහර වෙට සමහර අය එහෙම වෙලා තියෙන කලන්තර කෑමෝම කරන්නේ එහෙම. නමුත් යම යම අය ඉන්න පොඩ අමතක වෙලා හරි එහෙම ගියොත් එහෙම හිමින් සැරේ යාගේ බෑග් එක වගේ කරයන් නැද්ද? අරයි යනවා. අරගෙන ගිහිල්ලා මොකද බලන්නේ? හැරලා බලනවා. හැරලා බැලුවට පස්සේ තියෙන්නේ කුණු. ඊට පස්සේ චික් විතරක් මං ගෙනාව බෑග් එක කියලා අරක විසි කරලා දානවා. ආන්න ඒ වගේ කියලා කියනෝ මහණෙනි. මේක රත්තරන් කලයක පුරුපු අසුචි වාගේ මේ මිනිස්සුන්ගේ මේ කෙලෙස් තණ්හා ලෝභ ද්වේෂ මෝහ මේක ඇතුළේ මේ පිරලා තියෙන්නේ කලේ වටිනකමට තිපේනවා ඇතුළේ තියෙන මොනවද කියලා බලන්න කියනවා. ඒ වගේ දුකට හේතුකාරක වෙන දේවල් ටික තමයි ওই මල්ලක් හැටියට අරගෙන යන්නේ. ගන්න දෙයක් නෑ මේ සංසාරයෙන්, ගන්න දෙයක් නෑ. ගෙනාපු දෙයක් නැහැලු, ගෙනියන දෙයක් නැහැලු. හැබැයි දැන් තියෙන දෙයක් තියෙනවා. ඉතින් අර දෙපැත්තෙන් එක පැත්තකට යන්න, ගෙනියන දෙයක් නැහැ කියන පැත්තට හරි, ගෙනාපු දෙයක් නැහැ කියන පැත්තට හරි මේ දෙපැත්තෙන් එක පැත්තකට පණින්න. දැන් මෙහෙම ඉරි දෙකක් තිබ්බොත් මේ පැත්තෙන් මෙතනට එනකොට අපි කියනවා ගෙනාපු දෙයක් නැහැ කියලා. මේ පැත්තෙන් මෙහාට යනකොට කියනවා ගෙනියන දෙයක් නැහැ කියලා. දැන් මේ මැද කොටසේ තමයි තියෙනවා, ඉන්නවා, තියෙනවා කියලා ජීවත් වෙන්නේ. දැන් මොකද කරන් තියෙන්නේ? එක්ක මේ පැත්තට පනින්න නැත්නම් මේ අනිත් පැත්තට පනින්න. මේ මැද ඉන්න එපා. එතකොට මැද මේ තියෙනවයි ඉන්නවයි කියන තැන මොකද්ද මේ තියෙන්නේ? මේ මනස අරගෙන තියෙන්නේ මොනවද? අවිච්ඡා පච්චය සංඛාර. ඇලීම කියන්නේ සංඥාව, ගැටීම කියන්නේ සංඥාව, උපාදානය කියන්නේ සංඥාව. සංඥා නිරෝධන ඇලීම නැත, ගැටීම නැත. ගොඩක් දෙනෙක් අහනවා මේ ඇලීම නැති කරගන්නේ කොහොමද කියලා. ඇලීම නැති කරගන්න ක්‍රමයක් නැහැ. තමන් ඇලෙන්නේ නැතුව ඉන්න එකට. එතකොට ඇලීම නැති කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් ඒකට ඇලෙන ස්වභාවය නතර කරනවා නම් ඇලීම දැන් කවුරු හරි අහනවා නම් දැන් මේක මම අල්ලගෙන ඉන්නෝ. හරි ප්‍රශ්නයක් නේ සාහිණන්ත, කොහොමද මම මේක අතහැරගන්නේ? මේක අල්ලගෙන ඉන්න ස්වභාවය ඔබ බුරු කරන්න. ඒකම තමයි අතහැරීම. එහෙම නැතුව අතහරින ක්‍රමයක් නැහැ. ඔබේ මනස ඔබ අල්ලගෙන ඉන්න ස්වභාවය අතහරින්න. ඔබේ දෘෂ්ටි, ඔබේ සංකල්ප, ඔබේ වචන, ඔබේ ලෝභය, ද්වේෂය, මෝහය අල්ලගෙන ඉන්න තියෙන ස්වභාවය අතහරින්න. නමුත් මේ අතහරින්න කියලා දෙනවද මේ සමාජයේ? ආගම් වලින් කියලා දෙන්නේ මේ ආගම අල්ල ගන්න කියලා. බුද්ධ ආගම ඇතුළු අල්ල ගන්න නෙමෙයිද කියන්නේ? අනිත් ආගමුත් කියන්නේ මේ මේ අල්ල ගන්න, මේක විශ්වාස කරන්න, මේකේ යදින්න, මේකේ යද්දාම, මේක අල්ල ගත්තාම තමයි ඔයාට මරණයෙන් පස්සේ රොටි හම්බෙනව, නොමිලේ බුරියානු හම්බෙනව, දිව්‍ය විමාන හම්බෙනව, මල් මාලා හම්බෙනව, දේවගණම් 500ක් හම්බෙනව. බුද්ධ ආගමත් එකයි අනිත් ඒවත් එකයි බලාගෙන යනකොට ඒ ඒ කාලෙදි පිට කෑම තමයි හම්බෙන්නේ දිව්‍ය ලෝකෙදී. දැන් සමහර ආගම් වල කියලා තියෙන ගැහණු අයගේ හැඩරුවක් කියලා ඒ වගේ 7 දෙනෙක් හම්බෙනවයි කියලා කියනවා. එතකොට මේ මිනිස්සු පින්දහම් කරන්නේ මොකටද? අර වගේ හැඩරුව තියෙන 7 දෙනෙක් හම්බෙන, මේ 7 දෙනෙක් හම්බෙලා කොහොමද එක්කෙනෙක් ඉඳලා මෙච්චර අමාරු කොට කියලා කල්පනා කරන්න බෑ. ඉතින් ඒ නිසා අපේ මිනිස්සු මොන තරම් පටු මානසික මට්ටම් වලද මේ ධර්මයේ හොයන්නේ. එහෙම නැත්නම් ස්වර්ගය හෝ විමුක්තිය සොයන්නේ. ඒ අයට කියන්න තියෙන අන්ධෝ, අන්ධ මිනිස්සු, අඥාන මිනිස්සු, මෝහාන්ධකාරේ පැටලිච්ච මිනිස්සු. ඔවුන්ගේ ආගම වෛරය, ඔවුන්ගේ ආගම ලෝභය, තණ්හාව. එතකොට තණ්හාව දුරු වීම නෙමේ ආගම වෙලා තියෙන තණ්හාව වැඩි කර ගැනීම. ද්වේෂය දුරු කර ගැනීම නෙමේ ආගම කියන්නේ, ද්වේෂය වැඩි කර ගැනීම. අනිත් ආගම පෙරලන්න ඕන, අනිත් ආගම නැති කරන්න ඕන, මේ ලෝකෙම තියෙන්න ඕන මේ ආගම විතරයි කියන්නේ. ඒ මිනිස්සු ඒ කාන්තේන ඒ වර්ධවා ගන්න චින්තනය නිසා කොහටද යන්නේ? ද්වේෂය ඇත්තාට දේශේ ප්‍රතිවිපාක ලැබෙනවා. ද්වේෂයේ ප්‍රතිවිපාක තමයි ද්වේෂයේ දැවෙන තැනකට තමන්ගේ මනස තල්ලු වෙනවා. කිසි දෙයකට ද්වේෂ කරන්න එපා. ඇයි අපි ද්වේෂ කරන්නේ? ද්වේෂ කරාම අනුන්ට නෙමෙයි ඒකේ අයහපත පවතින්නේ, තමන්ටයි. ද්වේෂ කරාම අනුන්ට නෙමෙයි අයහපත පවතින්නේ, තමන්ටයි. ද්වේෂ කරන්න නම් එපා. හැබැයි තමන්ගේ ආරක්ෂාවට වෛරස් ගාඩ් එකක් වගේ දෙයක් තමන් තියාගන්න. ද්වේෂ කරන්න ඕනේ. දුරදිග හඳුනාගම මගහැර අනතුරින් වැළැක්වීමේ ක්‍රමවේදයක් හඳුනා ගන්නට ඕන. එහෙම නැතුව ද්වේෂ කරන මට්ටමට තියාගන්න. අපි ලෝකේ යහපත් උනායි කියලා අපිට ලෝකෙන් යහපතක් බලාපොරොත්තු වෙන්න එපා. ලෝකේ උත්තරීතර යහපත් චරිතය කවුද? බුදුරජාණන් වහන්සේ. බලන්නකෝ, අවුරුදු 45ට විඳපු දේශ සහගත මිනිසුන්ගේ නින්දා, අපහාස, අපකීර්ති, චෝදනා, ගැරහුම් නේද? තාඩන, පීඩන බොහෝමයයි. දුහාමඳුරෝ විනාශ කරන්න ඇතෙක් රාගල හතක් පෝලෙවනවා කිව්වහමනේ, රාගල හතක් අර රා මුට්ටි වගේ වට වෙන්නේ නැති කල කියලා කියන්නේ රාබ මේව කරනෝනේ. ඔයාගේ කල හතක් හොඳට පෝන, හොඳම එකෙන් බිව්වාම හොඳට වෙරි වෙනවා ඇති. අලය පොළ ඒවන්නේ මොකටද? අර දරුණු වට බුදුහාමුදුරුවෝ විනාශ කරලා දාන මොන තරම් සාහසික ක්‍රියාවලියක් මේ ක්‍රියාත්මක වෙන මැදද මේ බුදුරජාණන් වහන්සේ මේ මහා කරුණාවෙන් මේක දේශනා කරන්නේ. මන්නම් කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වට මන්නම් කියන්නේ, උඹලට බණ එපා නම් මං එපා, මං ඉන්නෝ පාඩුවේ කියලා ඉන්නෝ. ඇයි මේ යහපත කරන්නේ? මේ මේ තෑග්ගක් දෙන්න මේ ගහද්දි ගහද්දි. ඒක තමයි කියන්නේ මවෙක්ගේ පියෙක්ගේ දයාවට වඩා දයාවක් බුදුහාමුදුරුවෝ ළඟ තිබුණා. දැන් මාව පියා එහෙමනේ ඇඟේ දරුවා ඉන්න කවට දරුවා කරන වැඩේ දරුවා කැප කරනවා. ඇඟේ දරුවා අතාරිනවද? බිමකේ අතාරින්නේ නැහැ. මුත්‍රා කරනවා. අතාරිනවද? හොඳ මංගල ඇඳුම ඇඳගෙන එන්නේ යන්න ලෑස්ති වෙලා ඔක්කොම කරද්දි මේ මේ කැත කරනවා. ඒත් අතහරින්නේ නැහැ. අන්න ඒ නිසා තමයි බුදු කෙනෙක්ගේ කරුණාව දයාව අපිට තිබිච්ච. ගහද්දි ගහද්දි බුදුහාමුදුරුවන්ගේ ඇඟේ කැත කරද්දි කැත කරද්දි මුත්‍රා කරද්දි මේ මූණ හෝරද්දි විලාප දෙද්දි අතින් පයින් තලද්දි බුදුහාමුදුරුවෝ අපිට යහපත කළා. මන්නම් කරන්නේ මගේ අංගිකත කරු මම අතාරිනු. ඒක මම තේරුම් අරගෙන තේරුම් දැක්ක එක. මොකද පොඩි ළමයි නෙමෙයිනේ දැන් නේ, මේ ලොකු අය දැනුම් තේරුම් තියෙනයිනේ. එයායි තේරුම් අරන් යන්න ඕන. එච්චර කාරුණික වෙන්න පුළුවන් කම නෑ, මගේ කරුණාව එච්චර තාම දියුණු නෑ. ඒ නිසා මම එච්චර කරුණාවන්ත නෑ. ඒක කියන්නේ බෑ. එතන කරුණාවන්ත වුණොත් සංසාරෙදී හරි කවුද ගහරි ඒ කරුණාවන්ත බව එදාට තියෙ දැනට කරන්න බෑ. කියන්න බෑ ඒකන්නේ නෑ, බුරු කියන්න ඕනේ නෑ නේ. දැනට එච්චර කරුණාවක් නෑ. ඒක හටගත්තොත් එහෙම දවසක කරන්න පුළුවන්. දැනට එකක් එහෙම එකක් නෑ. දැනට ධර්මයේ කැමති කෙනාට, ධර්මයට දරු කරන කෙනා, ධර්මයේ අගය කරන කෙනා, ධර්මානුසාරී කෙනා සද්ධාවෙන් ගෞරවයෙන් තියෙන දැන් ගොඩාක් අය ඒ ප්‍රයෝජනේ ලැබපුවා ඒ ඉන්නවා. දහම් ගෞරවය ඇතුව ධර්මයට මේක ඒක නිකන් බොරු මේ හතර ගාති දාලා වැඳන ගෞරව ඕනේ වෙන්නේ නෑ. ඒක හදවතෙහි තමන් ධර්මයට ලබා දෙන තන මිසක් මම බලන්නේ මට මේ දන ගහල වඳින මිනිස්සු ගැන නම් මම පොඩ්ඩක් පරිස්සමින් ඉන්නේ. මම හොඳටම දැකලා තියෙනවා මේ ඔය කොළඹ හත් විපස්සනාවේ මම වැඩ හිටියා. අද වඳිනො හෙට ගහන ඔය හාමුදුරුවන්ට මේ අද වඳිනො හෙට ගිහිල්ලා නඩු දානවා. ඉතින් මම පුදුම වෙලා බලන් හිටියා. පුදුම දායකයෝනේ මේ කකුු දෙක ඉඹල වැඳලා යන්නේ අපේ හිටපු හරිස්පත්තුවේ හාමුදුරුවන්ට. එහෙම මේ වැඳලා ගිහිල්ලා නඩු දානවා උන්වහන්සේට. පොඩි දේවල් සමති සමාගම් හදාගත්තාම තියෙන ප්‍රශ්න. ඉතින් මොකක්ද මේ මානසිකත්වය? දැන් ඔය දේශපාලන ශේස්ත්‍රයේ ඉන්න මිනිස්සුන්ගේ චරිතවල තනිකර තියෙන එක මානසික මනුස්සකම නෑ. සම්පූර්ණ තිරිසනුන්ට වඩා මහා මූර්ග ගති, හිතාගන්න බැරි මූර්ග ගති තියෙනවා. දුම තත්ත්වයක් ඒක. ඡන්දේ දෙන අය ඔක්කොම මේ පාප කර්මයේ කොටස්කාරයෝ බවට පත් වෙනවන් නම් නෑ, මන් දුන්නේ නෑ කාටවත්. ඇයි එච්චර මුර්ගයන්ට අපි මෙහෙම කරන්නේ කියලා. ඒ නිසා තමන් ළඟ මුර්ග ගති නැති කරගන්න අපි මුර්ගයන්ට ලෝකේ එහෙමවත් උදව් කරන්න ඕනත් නෑ කියලා හිතනවා. මනුස්සකම් මනුස්සය ළඟ තියෙන නම් පමණක් අපි එතෙන්ට උපකාරක වේ යුතුයි. ඔබ ලෝභයට ප්‍රේමය තියනවා කියන්නේ ඔබ ළඟ වෛරය තියනවා කියන එකමයි. ඔබ ලෝකයට ප්‍රේම කරන්නේ නැහැ කියන්නේ ඒ කියන්නේ ඔබ ලෝකයට වෛර කරන්නේත් නැහැ. දැන් මේ මෙහෙම දේවල් කියනකොට මේ ඇත්ත පුරුදු වෙලා ඉන්නේ දෘෂ්ටියක් හදාගෙන ඒ දෘෂ්ටියට මාරු වෙන්න. එහෙම දෘෂ්ටියකට මාරු වෙන්න එපා. මේක ප්‍රතික්ෂේපිත මනසින් බලනවා. මේක මේ කිසි දෙයක් නොතකා හරින නිෂ්ප්‍රභාත්මක ආකාරයෙන් දකින්නවා කියලා එහෙම දෘෂ්ටි වලට භාජනය වෙන්න එපා. මේ දේ මේ මොන විදියටද මම බලන්න ඕන මෙතන ඉඳලා? මෙතන ඉඳලා මම බිරිඳ දිහා, මම ස්වාමියා දිහා, මම දරුවා දිහා බලන්න ඕන මොන විදියටද කියලා නෑ. විවෘතව බලනකොට මානව ස්වභාවයෙන් ඔබට ඔබේ දරුවා, ඔබේ බිරිඳ, ඔබේ ඥාතියා ඔබට පේනවා. දැන් බලන්න කුරුල්ලෝ ඉන්නවනේ. මානව ස්වභාවයෙන් කවුරුවත් උගන්නපු දෘෂ්ටිගත ක්‍රමවේදයකට උන් දරුවෝ හදන්නේ, දරුවන්ට දයාව දක්වන්නේ. මානව දයාවෙන් තමයි ඒ ස්වභාවයෙන් මානව දයාව හරි ඒ සත්ව කාරුණික ගුණයෙන් තමයි කරන්නේ. මම ওই දැකලා තියෙන පරවිජෝඩුවක් ඒගොල්ලන්ගේ බිත්තර රකින්න විදිය. පුදුමේ කියන්නේ නොකා නොවී දවස් 3ක් විතර එක සතා ඉන්නවනේ අර රැකගෙන. ඉඳලා අනිත් එක්කෙනා ඇවිල්ලා කෝක්කෝ ගෑපු ගමන් මෙයා ටොක් ගාලි ගිනෙනවා. අරයා එනවා ඊළඟට. මං හිතන්නේ පිරිමි සතා වෙන්න ඕන. එයා රකින්නෝ ඊළඟට. එයත් ඉන්නව දවස් දෙකක් තුනක් විතර බඩිකින්නේ ඔහි රැකගෙන. පිටර රකින්න කාලේට ආයි මෙයා එහෙම ඉඳලා තමයි අර පැටවු ටිකම ඊට පස්සේ දෙන්නම ආහාර ටික මාරුවේ මාරුවට පැටියා එළියට ආවට පස්සේ කවනෝ කෝනෝ දාවේ රැක ගන්නවා. ලෝභයෙන් තොරව, වෛරයෙන් තොරව, මේ මොලේ දෘෂ්ටි මොලින් ග්‍රහණයෙන් තොරව විශ්ීය කාරුණික ගුණයකින් ඉදිරිපත් වෙනවා. කින්නතුනි මේ ලෝකය දිහා බලන්න, ඒකට කියන්නේ මහා කරුණාව. ඒකට කියන්නේ මහා කරුණාව. ලෝතුරා බුදු කෙනෙකුට තිබුණු කරුණාවට කියන්නේ මහා කරුණාව. ඒ කරුණා, ඒ කරුණාව හරිය අමුතු දෙයක්. ඒ කරුණාව කෙනෙකුට විපතක් සලසන කරුණාවක් වැඩක් ඒකේ සිද්ධ වෙන්නේ නෑ. මහා කරුණාව. දැන් ඔය තියෙනවනේ, දැන් ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තයන්ට දක්වන මහා කරුණාව. මහා කරුණාව දැක්වහම කරන්නේ අපි සම්බෝලයි බතුයි හරි කන්න කියලා ඉවරලා පැනලා යනවා. පැනලා ගිහලා සම්බෝලයි බතුයි නැති වුණාම කන්දෙන් පල්ලයට පයිනවා. එතකොට ඒ මහා කරුණාවද? මහා කරුණාව නේ, ඒක මහා වෛරය, මහා මෝඩකම. ඒක තමයි උමුතු භාවය. ඒක තමයි පිස්සු තත්වය සමාජයේ තියෙන. එහෙම නැත්නම් තමන්ට පීඩා පමුණව ගන්නවා, අනුන්ට පීඩා පමුණවනවා. ඔවා ප්‍රේමයද ඔකට කියන්නේ? නෑ, ඔකට කියන්නේ කරුණාවවත් ප්‍රේමයවත් මෛත්‍රියවත් නෑ. ඔකට කියන්නේ උම්මාදය, පිස්සුව. ඔකේ මිනිසුන් ළඟ තියෙන උම්මාදය, පිස්සුව. ඒතකොට මේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය කියන්නේ මහා මානව හිතවාදී ලක්ෂණය. ප්‍රතික්ෂේපයෙන් බලන්න එපා කිසි දෙයක් දිහා. කිසි විටක ප්‍රතික්ෂේපිත සංඥාව තමන්ට දැනෙන්නේ කොයි විදිහටද? තමන්ගේ හිතේ වෛරී සහගත ස්වභාවයක් දිහා රැස් වෙනා වගේ දෙයක් තමන්ට පේන පටන් ගන්නවා. එතෙන්ට එන්න එපා. හරියට තමන් මධ්‍යම ප්‍රතිපදාව කියන බුදුහාමුදුරන්ගේ ඒ ප්‍රතිපදාවට ගන්න ඕන. මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියන්නේ සියලුම අන්තවලින් නිදහස් වූ ප්‍රතිපදාවට. එහෙම නැතුව කාමසුඛල්ලිකානුයෝගේ 50යි අත්තිකිලමතානුයෝගේ 50ක් දාලා හදාගන්න එක නෙමෙයි. ඒ අන්ත දෙකම අත්හැරලා දාලා, සම්පූර්ණයෙන් අත්හැරලා දාලා නමක් නැති කෙනෙක් හැටියට ඉදිරිපත් වෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙනවානේ කොණ්ඩඤ්ඤන අඤ්ඤා කොණ්ඩඤ්ඤ හැටියට ඉදිරිපත් වෙන්න ඕන. දැන් ඔබේ නමත් ඔබ කල්පනා කරගෙන නේද? සිසිලියානි නම් අඤ්ඤා සිසිලියානි. ඈ වික්ටර් රත්නායක නම් අඤ්ඤා වික්ටර් රත්නායක කියලා එන්න ඕන. කවුරු හරි ඒක කෙනෙක් නොමැතිව ඉදිරිපත් වූ තැන තියෙන පුදුමාකාර සහනයක්, ස්වභාවික තත්ත්වයක්. ඒක ඉන්ද්‍රයන් තුල පවතින දහමක් නෙමෙයි, ඉන්ද්‍රයන් වලින් තොරව පවතින දහමක්. ඒක පුජ්‍යලත්වයේ තුල මෙහෙයවන දහමක් නෙමෙයි, පුජ්‍යලත්වයෙන් තොරව මෙහෙයවන දහමක්. ඒ ධර්මයේ ක්‍රියාත්මක කරවන්න මොලේ කිසිදු මේ අංගයකට බරක් පීඩාවක් නැති. දැන් මොලේට දෙන දෙයට අනුවනේ මොලේ යම් සඤ්ඤා සහිත ඔළුව වටා ක්‍රියාත්මක වෙන රැල්ලක් පටන් ගන්නෙ නේද? හොඳට තේරුම් කරගන්න. මොළයේට සඤ්ඤා. එතකොට මේ සම්මයක් ප්‍රතිපදාව කියන එක අපි මොළයට ලබා දුන්නොත් මොළයට හිරිහැරයක් වේද? දැන් අපි යම් කිසි තැනකට ගිහිල්ලා බොරුවක් කරනවා, බොරුවක් කියනවා කියන එක ඔළුවට දුන්නොත් එහෙම ඔබේ ඔළුව පීඩාවටපත් වෙනවද නැද්ද? පීඩාවටපත් වෙනවා. ඔළුව කැක්කුම් හැදෙන්නේ. ජීවිත කාලෙම හොර වැඩ කරොත් එන ජීවිත කාලෙම ඔළුව කැක්කුම් තියෙනවා ඔල්ලන්ට. නැත්තන් නෑ. හැබැයි ඉඳලා හිටලා ඔළුව කැක්කුම් තියෙනවා, මේ පිනි බෑවහම තියෙනවා, සෙම වැඩි වුණාම තියෙනවා. ඒ ඔළුව කැක්කුම් ගණන් ගන්න එපා. හොඳේ හැමදේම මේ හොර වැඩක් කරලා තමයි මේ හොරක් තියෙනවා. ඒකයි මේ ඔළුව කැක්කුම කියලා. ඒවට හැටන තියෙනවා. ඊට පස්සේ පීනස් සමාරෝ තියෙන අයට තියෙනවා යම් යම් ඉරුආරදේ කියලා. ඔය එන උෂ්ණත්වය නිසා ඇති වෙන දේවල් තියෙනවා. ඒව හැදෙන මොන හරි දේවල් හැදෙන්න පුළුවන්. ඒව සෙම්පිල් නිසා. එහෙනම් මනසට පීඩනයක් නැහැ, ඔළුවට පීඩනයක් නැහැ. නිවැරදි ධර්ම සංඥාව ගතුප්පු තැන. දැන් ඇයි මේ දේවල් කියන්නේ? පින්නතුන් හරියට තමන්ගේ මනස ධර්මයට බැලන්ස් කරපු තැන හොයාගන්න ලේසි වෙන. දැන් මේවත් අරගෙන මේ කරුණුත් අරගෙන ධර්ම ගමන යද්දී මේ දේවල් ධර්මයේ තුල තියෙන්න ඕනේ කියන එක තමන්ට තේරුමක් වුණාම ලේසිද නැද්ද? බොහොම ලේසි එතනට මනස ගේන්න. නැත්තම් වැරදි තැනක මනස තියාගෙන අර මම ඉස්සර හිටියා වගේ තත්මිටි ගාගෙන මනස පාලනය කරගෙන ඉන්නවා. එහෙම ඉන්න එපා. ඉස්සර මම අනිත්‍ය භාවනාවක් කළා. ඒක මම බොහොම ඉහළට ඒ භාවනාව කළා. නේව සංඥා නා සංඥා යතනට යනකම් දියුණු කළා. සාමාන්‍යයෙන් ලංකාවේ නෙමෙයි ලෝකෙත් අඩු ඒ தත්ත්වයට දියුණු කරන අය. ඒක හරි දුෂ්කර ක්‍රියාවලියක් වෙන තුන ඒක කරන්න බැහැ ලේසි පාසු මිනිස්සෙකුට. ඒකට අපි වීර්යය වැඩිවේ හක්කට ලී කැලේ දෙකක් දාගෙන. ඒකට අපි වීර්යය වැඩිවේ දහවල් කාලේ ගල් තලාවක් උඩ අවුවේ නින්දාව එනවට නිදිමත එනවට භාවනා කරමින්. ඒක තද වීර්යයක් වේදුවේ. ඒක එතෙන්ට එන්න බෑ ලේසි පහසු කෙනෙකුට. ගුරු ආශ්‍රයයක් තුල කරේ. ඒ නිසා පිස්සු වැටුන්නේ නැත්තම් පිස්සු වැටෙනවා. ඒක කරන්න එපා කිසි කෙනෙක්. හරියට ගුරු උපදේශයක් නැතුව ගියොත් නොමග යන අංගොඩ තමයි නතර වෙන්නේ. ගුරු උපදේශයක් සහිතව කරපු නිසා ඒ තැනදී මෙසේ ආකාරයෙන් එක අධ්‍යකලා පුරුදු කරන්න නැත්තම් බහැර කරන්න අපිට හැකියාව තිබුණා. ඒක දරාගෙන ඉන්න ඕන දෙයක්. ආයි වෙන මුකුත් කරන්න බෑ. ඒක වරාගෙන ඕන. මොකද්ද කරන්නේ? දත්මිටි කාගෙන ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. අනිත්‍යයි කියාගෙන මේ ශූන්‍ය සංඥාව ශූන්‍යතාවයේ මනසේ ප්‍රකට කරන්න පටන් ගන්නවා. ශූන්‍යතාවයේ හරි අශූන්‍යතාවයේ කියලා එකක් හරි නැහැ. අපිට මේ හැම දෙයක් එක්කම පවතින දේවල් එක්කම යම් සම්මාදිට්ඨියක සම්මා සංකල්පයක අවදියෙන් ජීවත් වෙන්න පුළුවන් නම් ප්‍රතික්ෂේප කළ යුතු දේ තැනදී ප්‍රතික්ෂේප කළ පුජ්‍යලත්වයෙන් තොරව අනුමත කරන්න ඕන දේ තැනදී අනුමත කළ පුජ්‍යලත්වයෙන් තොරව ඉන්න. දැන් මට සමහර වෙලාවට ගමනක් යන්න හිතෙනවා. මම නමුත් ඒකේ පහළ වෙන යම් සංඥා පද්ධති දිනු මම මේ ගමන කැන්සල් කරනවා. ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒක එහෙම නොවෙන්න ඕනද? ඒක මගේ අයිති. ඒක මට කරන්න පුළුවන්. මට ඒක දැනනවා. දැන් ඒක හරි නෑ. මම යන්න ඕනේ කියලා හිතුවා. දැන් ඒක ප්‍රතික්ෂේප කරා. ඒකේ කිසිම හිරිහැරයක් නෑ. යන්න ඕනේ කියලා හිතුවා. නමුත් එදාට වහිනවා. වහින නිසා දැන් මම මේක ප්‍රතික්ෂේප කරනවා. දැන් ඕකට බාධාවත් දාගන්න ගියොත්, ඕකට න්‍යායයක් දාගන්න ගියොත් ඔය මිනිස්සයා ඕක වැස්සෙත් යනෝනේ. ඒ නිසා අපි යම් මෘදු බවක් තියෙන ඕන වංගුවක හැරිලා යන්න පුළුවන් ඕන වෙලාවක වෙනස් වෙන්න අවකාශය තියෙනවා යාට. ඒක තමයි මෘදු භවයේ සංකේතය. ඒ මෘදු භව තුලින් හටගත්ත ඍජු භව. සම්‍යක් ප්‍රතිපදාව තුල හටගත්ත ඍජු භව. එහෙමනම් ධර්මයේ ප්‍රතිඵලය මොකක්ද? නිවීම. ධර්මයේ ප්‍රතිඵලය නිවීම. තමන් නිවිලා ඉන්න ඕන. හැමෝගෙම ළඟ සැරගතියක් තියෙනවා, කසයක් තියෙනවා. ඒක මායාවට විතරක් තියාගන්න තමන්ගේ හිත තුළ පරමාර්ථයක් කරගන්න නැතුව ඒක පිටි මායාවට විතරක් තියාගන්න. ඒ ඇති. මනසට ඒක කැඳ ගන්නට එපා. ඒක අත්හරින්න ඕන. සමහර අය කියනවනේ නේද, අපේ ශිෂ්‍යෝ ටික පාලනය කරගන්න බෑ, හැමදෙම සරවුක් නැති වුණා. අපේ පාසලේ තියෙන එක ගුරුවරයෙක් කියනවා, මේ ලොකු පොල්ලක් අරගෙන ආලා වටවල් වල හැම තැනම යනවා. පොල් අර පොල් කෑල්ල දැක්කම බයයි. ඒක ගැහුවොත් දෙකට කැඩේ කියලා හිතනවා. හැබැයි ඒ සර්ගෙන් අවුරුදු ගානක්ම සේවය කළ අවසානයේ යන දවසේ සර්ගෙන් ඇහුවා ඔය සර් පොල්ලක් අරගෙන හැමදාම ඇවිද කී දෙනෙකුට ගහලා තියෙනවද කියලා. සර් දුවයි කළාමේ ගුඩ බම් ගහලා නැහැ කියලා. එක ළමයෙකුට ගහලා නැහැ කියලා. ලොකු දැඩි දැඩි ශිෂ්‍යයෝ වුණත් ප්‍රාථමික පොඩි ළමයි වුණත් හැමෝම මේ පොල්ලත් අරගෙන ඒකට හැමෝම බය වෙලා නිශ්ශබ්ද වෙලා සංවර වෙලා හිටියා. රැවුලත් ඒ විදිහට හදාගෙන හිටියා කරගවල. හැබැයි එක දවසක්වත් මම මේ පොල්ලෙන් කිසිම ශිෂ්‍යයෙකුට ගහලා නෑ. හැබැයි මම පොල්ල අරයි යන්නේ මේ දැන් ගහනවා වගේ තමයි. අවුනොත් එවලෙම ගහන මේ තරවටු කරනවා හා සමානව මම මේක අරගෙන ගියනවා. නමුත් එක දවසක් එහෙම කළා. ඒ වගේ අර ඒ ගුරුවරයා මොකද කළා තියෙන්නේ? හොඳම හොඳ ප්‍රයෝග සම්පත්තියක් පාවිච්චි කරලා යම් ආකාරයකට පන්නේ. මම කියන්නේ ඔබේ ඒ යම් දේවල් කිරීම සඳහා ඔබට ඒ අවශ්‍ය නම් ඒ දේ ඔබ තියාගන්න. මොකටද? කරුණා සාගත. දැන් බලන්න තරහවත් තරහේ ස්වરૂපයක් පෙන්වන්න පුළුවන් කරුණා සාගත. තරහේ ස්වરૂපයක් පෙන්වන්න පුළුවන් කරුණා සාගත. එතකොට තමන්ගේ අර ගැඹුරු සිතෙහි පවතිනා වූ තත්වය තමයි තමන්ට ඒකේ වැදගත්කම තියෙන්නේ පරමාර්ථ වශයෙන්. මනස විවෘත කරලා ධර්මයට විවෘත කරලා තියන්න නිරන්තරයෙන්ම ආයේ එක වහන්නේ නැතුව ඒක දිය වෙලා වාෂ්ප වෙලාම යයි. සංගවන්න එපා. දැන් ටිකක් විවෘත කරනවා ආයේ මනස සංගවනවා. එහෙම නෙමෙයි. දිගටම ධර්මයටම විවෘත කරන්න මනස සම්පූර්ණේ වාෂ්ප වෙලා යන දවසට තමන්ට තේරේ තමන් දිය වෙලා ගියා කියලා. මේක මමේ නෑ. මෙතන පුජ්‍යලයක් නෑ. මෙතන අඟුන්නුගේ කියන්න මගේ කියන්න දෙයක් නෑ. මමෙක් නැති තැන කෝ මට දරුවෝ, කෝ මට ධනය, කෝ මට බිරිඳ, කෝ මට යාළුවෝ, කෝ මට කියලා තමන්ගේ හිත මහනවා. ඒ ඔක්කොම හුදු පැවැත්මේ සම්මුතිය පමණයි කියලා තේරෙනවා. දැන් පැහැදිලිව දේශනා කරන්නේ පුත්තාමත්ති ධම්මත්ති තිභාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ දනං. තමන්ට තමන් නැති තැන හෝ ඔබට බාහිර දේවල් කියන එක නෙවතන අහන්නේ. එතකොට පළමුවෙන් අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි මෙතන තමන්ට තමන් කියලා කෙනෙක් නැහැ. මමෙක් කියලා කෙනෙක් ගන්න දෙයක් මෙතන නැහැ කියන යථා අවබෝධය ඇති කර ගන්න. දැන් ඒතර දෘෂ්ටියට આવොත් මමෙක් කියලා නැහැ කියලා මොකද වෙන්නේ? මෙතන සත්වේ පුජ්‍යලයක් මමෙක් නැහැ කියන දෘෂ්ටියට ඇවිල්ලා ඒ දෘෂ්ටි අනිත් අය ළඟ පතුරවන්න පුරුදු වෙලා ඒකෙන් ගොඩාක් අකුසල් රැස් වෙලා ලොකු ප්‍රශ්නයක් හට ගන්නවා. මෙතන සත්වේ පුජ්‍යලයේ උපදින්න මැරෙන්න කෙනෙක් නැති බව ඇත්ත අවබෝධයටපත් වුණොත්, හැබැයි ඒ අවබෝධයටපත් නොවි ඒ මමත්වය සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටි වශයෙන් අරගෙන ඉන්න මමත්වයක් මෙතන තියෙනවා. ඒ මමත්වයේ තුල සිටියොත් මොකද වෙන්නේ? ඒ මමත්වයේ තුල සිටියොත් යාට ඒකාන්තයෙන් සත්වේ පුජ්‍යලයේ ඉන්නවද නැද්ද? ඒ වේගය තුල ශක්තියින් බිහි වෙනවා. ඒ ශක්තියින් බිහි වෙලා ක්‍රියාත්මක වෙනවා. දැන් අපි කියන්නේ මේ ලෝකයේ කිසිදු මිනිස්සෙකුට රටක් නැහැ. කිසිම මිනිස්සෙකුට රටක් නැහැ. මේ ලෝකේ කවුරු කවුරුද මේක කියලා තියෙනවද මම දන්නේ නැහැ. මම ඉතාල බෑදලු කියන කිසිම මිනිස්සෙකුට රටක් නැහැ. රටක් නැත්තම් Tamanට දිස්ත්‍රික්කයක් නැහැ. දිස්ත්‍රික්කයක් නැත්තම් Tamanට පළාතක් ගම නෑ. පළාතක් ගමක් නැත්තම් Tamanට ඉඩමක් නෑ. ඉඩමක් නැත්තම් Tamanට ඉන්න කාමරයක් නෑ. කාමරයක් නැත්තම් Tamanට ඉන්න ඇඳක් නිදාගන්න එකක් නෑ. ඇඳක් නෑ. නමුත් මේක ඉන්නවා තියෙනවා කියලා ගත්ත තැන යුද්ධ ප්‍රශ්න මරාගෙන මැරෙන පීඩන හටගන්නේ නැද්ද මිනිස්සු ළඟ? ඒ පීඩනේ නෙමෙයිද මේ ලෝකේ තියෙන්නේ? රටවල් අභිබවා යන්න ඕනේ කියනවා, රටවල් එක්ක තරඟකාරී වෙන්න ඕනේ කියනවා, රටවල් දියුණු වෙනවා මිනිස්සු පිරිහෙනවා. රටවල් දියුණු වෙනවා කියලත් අවසාන හැපි කරලා තියෙනවද? රටවල් දියුණු වෙලා නෑ, තව තවත් කාර්ය බහුලත්වයට සහ විශාල ව්‍යාකූලත්වයකට පත් වෙනවා. දැන් බලන්න මම ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට එහෙම මහා ව්‍යාකූල වැඩසටහන් ටිකක් මම හදාගන්නේ නෑ. ඒකට හේතුව මම දන්නවා මගේ මානසික සුවතාවය සහ විවේකී ආරක්ෂා කරගෙන ඒ ආදර්ශයත් එක්ක අනිත් අයටත් දෙනවා. නේද? සල්ලවක වෘත්ති කිව්වේ නේද? පහසුවෙන් පෝෂණය සහ පවතින්න පුළුවන් වැඩපිළිවෙලක් හදාගැනීමේ තමන්ගේ යුතුයකමක් තියෙනවා. වැඩපිළිවෙලක් තියෙනවා. ඒක අන්නයත් එක පහසු කරගන්න ඕන. ඒ වගේ පැවැත්මක් තමන්ට සාදා ගැනීමේ වගකීමක් තියෙනවා. නිරන්තරයෙන් ඔබට ධර්මයේ දකින්න ඕන නම් ඔබේ අභියෝගය, ඔබේ ඉලක්කය ඔබම කරගන්න. හැබැයි හැංගි හොරා නම් නිවන් දකින්න බෑ. මනසේ හැංගි හොරා නැතුව හැම අහු මුල්ලක්ම උස්සල එළියට ගන්න තමන්ගේ උපාදානයන් මනාකොට තේරුම් ගන්න. ටිකක් හංගල ටිකක් නිවන් දකින්න එපා. නිවන කියලා මොකවත්ම නෑ. මේකේ තියෙන කුණු ටික අස් කරපු ගමන්ම ස්වභාවයක් හැටියට ඔබ තුල නිවනේ නිවන පවතින පටන් ගන්නව මිසක් නිවන කියලා වෙන දෙයක් දාන්න බෑ. මුට්ටිය ඇතුලේ ගඳ ගහන ඒවා තියෙදි පිටින් සෙන්ට් එකක් ගහලා හරියන්නේ නෑ. මුට්ටිය දින ගඳ ගහන ටික එළියට දාලා හොඳින් මුට්ටිය පවිත්‍ර කරනවා වගේ ඔබේ මේ හිත ඇතුලේ තියෙන දේවල් ටික එළියට දාලා හිත හොඳටම පවිත්‍ර කරගන්නවා, පිරිසුදු කරගන්නවා. ඒක කරුණාව, දයාව, මෛත්‍රියත් නෙමේ, වෛරය, ක්‍රෝධය, ඉරිසියාවත් නෙමේ මේ පවිත්‍රතාවය කියලා කියන්නේ. කරුණාව, දයාව, මෛත්‍රිය තියෙන අය ළඟ වෛරය, ක්‍රෝධය, ඉරිසියාව තියෙනවා. බුදුහාමුදුරු ළඟ ওই මොකක්වත් නැහැ. තථාගතයන් වහන්සේ තත්තාකාරේ ඒ බුදුරජාණන් වහන්සේගේ තිබුණු ලෝකෝත්තර මහා කරුණාව වෙනෝම එකක්. මේ පුතජ්ජනයන්ගේ තියෙන කරුණාව, දයාව, මෛත්‍රිය නොවේ. ඒ කරුණාව අඳුන ගන්න ඕන බුදු වෙලාමයි. නැත්තම් රහත් වෙලා එහෙම නැත්තම් අඳුම තරම මාර්ගඥානයකට හරිපත් වුණොත් එයාට පේනවා ඒතර. දැන් පාර්ලිමේන්තුව අතු ගන්න හරියන කෙනාට ඒක ඇතුළේ ඉන්න මේ ජනාධිපතිවරයා හරි අගමැතිවරයා හරි කතානායක හරි පේන්නවත් ඉන්නවනේ නේද? මේ අතු ගන්න හැමෝ යන්න කිව්වේ එහෙම හරි ඉන්නවනේ. ඒ වගේ අර පළවෙනි ඥානයට හරි තමන් පාත්‍ර විය යුතුයි. ඒ බුදු කෙනෙක් රහතන් වහන්සේගේ පරිසරයේ හරි දකින්න ඊළඟට ඒක ඇතුළේ තන්තරකට යන එක එක හරි. තමන්ගේ හිතේ වේදනාකාරී පිච්චෙන ස්වභාවයක් දැනෙනවා නම් ගිනි පොකුරක් වගේ තමන් මොකද ඒක කරන්නේ? ඒක යම් කිසි හේතු කාරණයක් පදනම් කරගෙනයි මේ පිච්චීම තියෙන එක අරගෙන එළියට දාන්න ඕනේ. තමන් නිදහස් වෙන්න ඕන. මම මානසික දෙවීම් පිච්චීම් ගිනි ගැනීම් නැති කෙනෙක් බවට පත් වෙන්න ඕන කියලා කල්පනා කරන්න. මම දැකලා තියෙන මනසේ දැවීමේ පිච්චීමේ මොනෝhari ස්වરૂපයක් දැනෙනවා නම් ඒ ඔස්සේ ප්‍රශ්නයක් තියෙනවා කියලා එක දැකලා තියෙනවා. ඒකේ ගැටලුවක් තියෙනවා කියන එක දකිනවා. එතකොට ගැටලුවක් තියෙනවා කියන එක තුලින් අපිට පෙන්눔 කරලා දෙන්නේ මොකද්ද? එතන මනස ඇලවීමෙන් මට යම්කිසි පීඩාවක් පැමිණෙන්න පුළුවන් කියලා තේරුම් අරගෙන ඒක මනසින් අත්හැරලා දා. මීට වඩා සීලයක්, මීට වඩා ප්‍රඥාවක්, මීට වඩා සමාධියක් තව කොහිද? දැන් අපි නාහි මුල හරි වෙන කොහෙ හරි හිත හරි තියාගෙන සමාධිගත කර කර හිටියනම් කුණු ටික වැහෙනවා. හැමදාම කුණු රෙද්දෙන් වහනවා. කුණු රෙද්දෙන් වහලා මතු කරගෙන මේක අස් කරගන්නේ නැහැ. හැමදාම කුණු ටික වහගෙන වහගෙන ඉන්නවා. ඒ සමාධිය බිඳ වැටිච්ච දවසට ඒ කෙනාව අන්තිම නපුරු වෙනවා. අපේ හාමුදුරු කෙනෙකුත් එහෙම කෙනෙක් හිටියා. උන්වහන්සේ ජීවිත කාලෙම තද බල නිර්මාංශික. හොඳටම රෝගාතුර වුණා, අසනීප වුණා. අයියෙන් අසභ්‍ය වචන කියන්න පටන් ගත්තා. නිර්මාංශික වෙච්ච කෙනා මස් පාළු වල නම් කියලා ඒවා ගේන්න කියලා කිව්වා කන්ට. නොයිකුත් නොයිකුත් අයට බැනව දෙන්න පටන් ගත්තා. ශාල ව්‍යාකූලත්වයක් හටගත්ත. මෙච්චර හොඳට හිටපු හාමුදුරු කියලා මං කෝ මෙච්චර කාලයක් රෙද්දෙන් වහගෙන හිටියේ. හාමුදුරු පිටින් හොඳ කෙනෙක් තමයි, කාටවත් ඉරි අරයන් නැති රහතන් වහන්සේ කෙනෙක් හැටියට අපි බාරගත්ත කෙනෙක්, පිළිගත්ත කෙනෙක්. රෙද්දෙන් වහගෙන හිටියේ. වයසට යනකොට අර නිර්මාණශීලී මනස ඔක්කොම අයින් වුණා. ස්වභාවික මනස මතු වුණා. මතු වෙනකොට ස්වභාවික මනසේ තියෙන தත්ත්වේ පේන්නන්න පටන් ගත්තා. නපුරු ගති, ආශාවන් වල තියෙන ගති, සියලුම දේවල් පේන්නන්න පටන් ගත්තා. මෙච්චර කාලයක් තදින් දත් පිටිකාගෙන රැකගෙන හිටපු දේ ඔන්න වෙනස් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ උපස්ථානය කරන්න හිටපු කොල්ලට වැහිලා අර විදියටම කෑ ගහනවා. ඊළඟට අර කොල්ලක් ඒ දේවල් ඉල්ලනවා. ඊට පස්සේ තෝල් නටලා අර කොල්ලගෙනුත් අයින් කළා යවා. ආවින්වහන්සේලා සෑහෙන්න යනවා පායි. දැන් මේ ධර්ම අවබෝධය කරගත්ත කීප දෙනෙක් නැති වුණා. මේ ගියපු අය හිටියා. ඒ අයගේ මරණ දිහා මම බලන් හිටියා කොයි වගේද කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇවිල්ලා සමහර අය අවසර අරගෙන ගිහිල්ලා ඕම සාමකාමීව සායනහත් ආවේ අවසර අරන් යන්න. ඉතින් හොඳටම පේනවා. ආයි කාලයක් ඉන්න කිව්වහම ප්‍රතික්ෂේපත් කරනවා. බෑ දැන් ඉන්න බෑ. ඊට පස්සේ ඒ ඇත්තන්ගේ මේ යාම කොයි විදියටද සිදු වුණේ කියලා කිව්වා. මේ ඒගොල්ලන් හොඳට මේ දැනගෙන දැනගෙන වගේ සීයේ මට නිදි මතක් වෙනවා කියලා, ඔය ඔළුව අත ගන්න හැරෙ මේ කියලා ඒ වගේ දෙයක් කියලා, මේ මට මේක යන්න බැරියෝ, මාව බේර ගන්න මේ කියලා. ඒ මේ කෑ ගහලා නෙමෙයි. ඒ ඇත්තට ඇත්තටම සාවත් අනිත් අයගත හිත රිදවන්නේ නැතුව ඇත්තටම සාමකාමීව සොඳුරු ගමනක් හරියට මේ තවත් සංචාරයකට යන්න යනවා වගේ බොහොම නිවිහැනහිල්ල යනවා දැකලා තියෙනවා. ගිහිල්ලා තියෙන ඒ ආරංචි. ඒ තමයි ධර්මයේ ප්‍රතිඵල. හාමුදුරනේ මෙහෙමයි අපේ අම්මා අපේ තාත්තා මෙන්න මේ විදියට ගියේ. අපි දන්නේ අපි ඩොලු අත ගන්න කියලා අපි මේ හිතුවේ හොඳින් ඉන්නවා කියලා මේ ගිහිල්ලා ටික වෙලාවක් යනකොට. අපි දන්නේ හුස්ම ගියා දන්නේ. හොඳට සීය කල්පනාවේ මේ කතා කර කර මේ ගියා. ඒ මොකක්ද ඒ හේතුව? තණ්හා මාන දිට්ටි දැඩිව තිබුණ නම් මොකද වෙන්නේ? මරණ බයේ කෑ ගහන. මම දන්නේ එක්කෙනෙක් ඉන්නෝ, එයා අවසාන මොහොතේ තමයි මැරෙනවයි කියලා තේරිලා මේ ඇවිදගෙන යන්න බැරි මිනිස්සයා තොලියෙන් බහලා ඉස්පිරිතාලට දුවලා. දුවල ගිහිල්ලා වැටෙනකොට මේ මැරිලා. ඒ තරම් තමන්ගේ ආත්ම සෙනෙහය බේරගන්න උත්සාහ කරනවා. නමුත් මේ ආත්ම සෙනෙහ අතහැරපු කෙනාට මේක සොඳුරුම සොඳුරු අත්දැකීමක්. මරණය කියන්නේ ඉතාම ලස්සන සොඳුරුම අත්දැකීම ජීවිතේ බවට පත් වෙනව. අමහිරිම අත්දැකීම නෙමෙයි, සොඳුරුම අත්දැකීම බවට පත් වෙනව මේ ආත්ම අවබෝධය ඇති කරගත්ත කෙනා. හැබැයි අනිත් අයට නම් මොකද වෙන්නේ? හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ කවමදාකවත් මේ අර අඥානයන්සේ බයක් බියක් නැතුව මේ සතුරෙකුට මුහුණ දෙන හරි පාරේ ගමන් කරන හරි ස්වභාවයක්. යා පාරපල් හොඳට බල්ල පාරපයින කෙනෙක් ඈ ඇගේ හැපෙන්න අවතාරකට බයින කෙනෙක් මේ වාහනවල හැපෙන්න යන කෙනෙක් එහෙම නෙමෙයි. අමතුරක් වළක්වා ගන්න උත්සාහ කරන කෙනෙක් තමයි. අර මෝඩ නිර්භය తත්වය නෙමෙයි. දැන් ওই චණ්ඩි ළඟ තියෙනනේ නේද මෝඩ නිර්භය తත්වය. ඒක නෙමෙයි. ඔයගොල්ලෝ හිතන්න එපා ඒකේ කියලා. ආරයා මොන දෙයකටවත් බය නැහැ. ඒ අඥානකම. තමන්ටත් විපතක් කරගෙන අනුන්ටත් විපතක් වෙනවා. ඒ නිර්භයත්වය නෙමෙයි මේක රහතුන්ගේ නිර්භයත්වය. ඒක හොඳින් අඳුරගන්න. ඒක හොඳින් වටහා ගන්න. මැරෙන්න බය නම් එයා ළඟ තියෙන ලොකු දෝෂය. මැරෙන්න බය නෙමෙයි මැරෙන්න කෙනෙක් නැති තත්ත්වයටපත් වෙන්න. අප්පමාදෝ අමත පදම් ප්‍රමාදෝ මච්චනෝ වද අප්පමත්තා නමේයන්තේ. අප්‍රමාදීව මේ අමෘත පදයටපත් වෙච්ච අය මැරෙන්නේ. ඇයි මැරෙන්නේ නැත්තේ? ජීවත් වෙන්න කෙනෙක් නැති නිසා. ජීවත් වෙන්න කෙනෙක් නැති නිසා මැරෙන්න කෙනෙක් නෑ. මේ හිතාගෙන ඉන්න තැනනේ ජීවත් වෙන්න කෙනෙක් ඉන්නවයි කියන හිතන තැනනේ මැරෙන්න මේ ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. ජීවත් වන්න මෙතන කෙනෙක් නැත. මොකෝ නැත්තේ හැමදේම දැනට අපිට නම් තේරෙනවා. ඔව් තේරෙනවා. ඒක හරි. අවිද්‍යාපත්‍ය සංඛාරා හුස්ම ඔබ හිතාගෙන ඉන්න ඔබේ කියලා. ඈ ජලයේ බීලා ඔබ හිතාගෙන ඉන්න ඔබේ ශරීරයේ කියලා. පොළවේ ආහාර අරගෙන හිතාගෙන ඉන්නවා ඒක ඔබේ ශරීරයේ කියලා. ඈ හිරුගේ උණුසුම අරගෙන ජීවත් වෙමින් හිතාගෙන ඉන්න මේක ඔබේ කියලා. ඊළඟට ඔබ මහන්සි වෙලා ඒ ශරීරයෙන්ම හම්බ කරලා වැඩ කරලා මුදල් ටිකක් හම්බුනාම හිතන එක ඔබේ මුදල කියලා. ඒ මුදලෙන් ඉඩමක් ගත්තාම ඔබ හිතන එක ඔබේ ඉඩම කියලා. ඒ ඉඩමේ ඔබ ගයක් හදාගත්තාම හිතන එක ඔබේ ගේ කියලා. ඊළඟට ස්වාමි භාර්යාවරු හැටියට දරුවෙක් හදාගත්තාම හිතනවා මේ දරුවා මගේ කියලා. දැන් මම මේ කියන්නේ එකක්වත් මගේ නොවේ කියලා හිතන්න නෙමෙයි. එහෙම හිතන්න යන්න එපා. ඒක බරපතල වරදක්. ඔබ දන්නවා මමේ මගේ කියලා හිතන හා සමානවම වරදක් මගේ නොවේ කියලා හිතන තැන තියෙනවා. මම ඒක වැඩිපුර කියන්නත් ඕන නිසා කියන්න ඕනේ ඊටත් වැඩි. ඒ කියන්නේ මගේ කියලා හිතනවටත් වැඩි. දැන් මගේ කියලා හිතනොත් යංගිසේ දයානුකම්පා සහ බැඳීමක් සුවදතාවයක් එතන ගොඩ නැගෙන්න ඕනේ. දැන් මගේ නොවේ කියලා හිතන තැන මහා වෛරී සහගත සහ දුෂ්ට පදනමක් හට ගන්න ඕනේ. ඒ නිසා මගේ කියලා හිතනවටත් වැඩි භයානක තත්වයක් මගේ නොයි කියලා හිතන එක මේක. තේරුණාද? ඒ කාරණේ හේතුවෙන් ඒකට ඩබල් දෙන්න හිතෙනවා මේ වරද. ඒ නිසා මේක මගේ නොයි කියලා හිතන එක බරපතල ප්‍රශ්නයක්. දැන් මේ කියන්නේ මගේ නොයි කියලා හිතන්න නෙමෙයි. මගේ කියලා හිතන්න නෙමෙයි. මගේ නොයි කියලා හිතන්න මෙතන කෙනෙක් නැති බව අවබෝධ කරගන්න. කෙනෙක් නැති බව අවබෝධ කරගන්න. දැන් ඔබේ හිත වෛරයෙන් පිරෙනවද? ලෝභයෙන් පිරෙනවද? නෑනේ. ප්‍රතික්ෂේපිත මනස පුරුදු කරොත් මොකද වෙන්නේ? අපේ නොදන්න හාමුදුරුවරු ධර්මයේ වර්ධව ආරගෙන ප්‍රතික්ෂේපිත මනසක් හදනවා. හැදුවා මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම මුලාවෙන් මුලාවට යනවා. ප්‍රතික්ෂේපිත මනසේ භාවනාවල් පුරුදු කරනවා. හරි වෛරී සහගතයි. හරි දුෂ්ටයි. හරි ප්‍රතික්ෂේපිත මනසක් තියෙන ඒගොල්ලන්ට. අපි එහෙම අය දන්නෝ. හරි. ඒක නෙමෙයි වැදක. දැන් සමහර අය අපිට කියනනේ මැරෙන මිනිස්සු වගේ ජීවත් වෙන්න කියලා කියන්නේ. අපි මැරෙනවයි කියලා හිතාගෙන ජීවත් වෙන්න කියන. කොච්චර මෝඩ කතාද ඒවා. නොමැරෙනවයි කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සයාගේ මේ ලෝකෙට පීඩාවක් නැහැ. මැරෙනවයි කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සයා තමයි ලෝකෙට පීඩාවක් කරන්නේ. ඊට පස්සේ මිනිස්සයනව මොකද? උන්නත් 1000යි, මලත් 1000යි, පෙට්ටියටත් 1000යි, 3000යි කියන දැන් නම් 1000 කරන්න බෑ. උන්නත් 100යි, මලත් 100යි, පෙට්ටියටත් 100යි, 300යි. එහෙම හදන්න ඉස්සර 1000ට කරගන්න පුළුවන් දැන් බෑ. ඈ දැන් දැන් හැරෙන්නත් බෑ. 1000ට මැරෙන්නත් බෑ. ඔව් මැරෙන්න සල්ලි ටිකක් ඉතුරු කරලා මැරෙන්න ඕන. ඒක තමයි. ඒ අපි හදාගත්ත විදිය අපි ලොකු ගෞරවය දෙන්න කල්පනා කරන්නේ කෙනෙක් මේ ගියාම. ඒක වරදක්. සමහර දරුවෝ දැන් ඒක එහෙම කරන්නේ ජීවත් වෙලා ඉදී තමන්ගේ අම්මා තාත්තට ඉහළම ගෞරවය පවත්වනවා. එක් කරගෙන ගිහිල්ලා ධර්මය අහන්න සලස්සල පිං දහම් කරන්න සලස්සල පහසුකම් සලස්සල මලාගේ පස්සේ රොඩු ගොඩ. ඒකට අගෞරව කරන්නේ ඒක බොහොම දැහැමි චාම් ආකාරයකට පුරසාරන් නැතුව පෙට්ටියටත් බූරුව ගහන්න නැතුව ලස්සනට ඒ දේ ධර්මානුකූලව මිනිස්සු කරනවා. දේහයක් නේ. ඒ නිසා මේ ජීව කෙනා ජීවත් වෙන්නේ ජීවත් සවිඥානක විඥාන පද්ධතිය. එතකොට අපි මේ විඥාණයට උදව් කරන්න ඕන, උපකාර කරන්න ඕන, කටයුතු කරන්න ඕන. එච්චරයි. දැන් එකෙන් අදහස් වෙන්නේ තමන් කරන ව්‍යාපාරයට තමන්ගේ අම්මා තාත්තා සම්බන්ධ කරගන්නවා කියලා. අම්මා තාත්තර ව්‍යාපාර විඥානයක් නැත්නම් ඒකට අම්මා තාත්තා දාපු ගම ඒක කනවනේ. ඒක කරන්න බෑ. එතකොට ඒගොල්ලන්ගේ පරිසරය ඒගොල්ලන්ට ඉන්න දීලා තමන්ගේ වැඩ තමන් කරගෙන යන්න ඕනේ. ඒක වෙනම දෙයක්. නමුත් ඒගොල්ලන්ට අවශ්‍ය කරන පසුබිමක් ඕන දෙයක් තියෙනා නම් දීලා තමන් සැනසෙලිදායක විදිහට සොයෙන් ජීවත් වෙන්න ඕන. පළවෙනි එක තමයි කෙනෙකුට කරදරයක් නැතුව ජීවත් වෙන එක මෞපියන්ද. දෙවෙනි කාරණේ තමයි උදව් උපකාර කරන එක. පළවෙනි එක කළාම ප්‍රමාණවත්. මොකද පළවෙනි කාරණේ මොකද? කරදරයක් නැතුව ජීවත් වෙන. දැන් මේ සමහරවල් කරදර කරනවානේ. අර දේපල ඉල්ලන කරදර කරනවා. මේ වත්කම් ඉල්ලන කරදර කරනවා. අර ඕන මේ ඕන කියලා මේ අම්මා තාත්තට නඩු දානවා. සමහරවල්. පළවෙනි කාරණේ අම්මා තාත්තට කරදරයක් නොවේ. ඒපමණකින්ම ඔබ සත්පුරුෂයෙක් වෙනවා. දෙවෙනි කාරණේ ඔබට හැකියනම් කරනකොට ඔබ වඩා හොඳ සත්පුරුෂ කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි පළවෙනි දේ. මං හිතාගෙන ඉන්නේ එහෙමයි. ඉතින් පළවෙනි කාරණේ උපරිමයෙන් ඉෂ්ට කළත් ඇති. දෙවෙනි කාරණේ නැති වුණත් ඒක තමයි මම දැහැමි මව්පිය කෙනෙක් කවදාවත් දරුවෝ හැදලා දරුවන්ගෙන් සත්කාර බලාපොරොත්තු වෙන්නේ නැහැ. එමුණුත් ඒක ණයට හැදීමක් බවට පත් වෙනවා. එමුණුත් ඒක දරුවෝ හැදීමක් නෙමෙයි. ඒක නිකන් පොලියට දීමක් වගේ එකක් වෙන. දරුවෝ හදන්නේ කවදාවත් එයා බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඈ ඒ නිසා තමන් එකෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. ඕක මේක දානයක්. ලෝකේර කරන යහපත් දායාදයක් දානයක් හැටියට සිද්ධ කරන්නේ. තමන්ගේ කටයුතු තමන් සාර්ථක කරගන්න. දරුවෝ නිසා මග අරගත්ත කියලා කියන්නත් එපා. බණ භාවනාව මට බැරි වුණා කියන්නත් එපා. ඒ දොස නගන්නත් එපා. තමන්ගේ පිහිට තමන් සිද්ධ කරගැනීමේ වගකීම බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙනවා. අත්තාහි අත්තනෝ නාතෝ කියලා. තාම පැහැදිලිව දීලා තියෙනවා. දැවෙන දැති දුරු කරගෙන මෙතෙක් වෙලා ධර්මයෙන් කියන ලද සියලුම ධර්ම කරුණු සම්පින්දණය කරගෙන තහවුරු කරගෙන ටික වේලාවක් ධම්මානුධම්ම ප්‍රතිපත්ති හේදෙන්න සම්වරව ටික වේලාවක් සංසුන්ව හැමදිනාටම තෙරුවන් සරණයි.